අයි අද 2017 ජනවාරි මාසයේ 29 වෙනි ඉරිදා සිඩ්නි වේලාවෙන් පෙරවරු 11ට පැවැත්වීමට නියමිත ධර්ම සාකච්ඡාවයි අද ප්‍රකාශන සූදානම් වෙන්නේ. ඉතින් අපි අද කෙටියෙන් හෝ ධර්ම සාකච්ඡාවකදී යෙදෙමු කියන බලාපොරොත්තුෙන් අපි මෙතනට එක්ුණ වෙලාවේ අපි හිතුවා කෙටි සාකච්ඡාවක් හෝ කරමු කියලා. මම කැමති පසුගිය සති දෙකක පමණ කාලයකට පෙර අසන්නට ලැබුණු යම්කිසි ධර්ම කරුණක් මතු කරලා ඒ පිළිබඳව අපි සාකච්ඡාවකට යොමු වෙන්න කියලා. හොඳයි, මම ඇත්තටම ප්‍රශ්නයක් හැටියට නගන්නම් කල්‍යාණ මිත්‍රෙන්ට. මම එක එක්කෙනාගෙන් අහගෙන යන්නම් තම තමන්ගේ අදහස් පරිදි තම තමන් මේ දේෙන් තේරුම් ගන්නේ මොකද්ද කියලා ඊළඟට අපි මේ දේ තවදුරටත් ඉදිරියට විස්තර කරගමු. ඒ තමයි අපි දන්නවා සිල්වත් බව කියන එකේ සිල්වත් බව කියන එක අපි අහලා තියෙනවා. ඉතින් මම ඇත්තටම කැමති සිල්වත් බව කියන එකේ තේරුම කල්යාණ මිත්‍රෙන්ගෙන් අහගන්න. මේ බෞද්ධ දර්ශනයට අනුව සිල්වත් බව කියන එකේ තේරුම ඊට පසුව අපි වෙනත් ඊට සමානම ඊට සමාන්තරවම යන තවත් දෙයක් ගැන කතා කිරීම බලාපොරොත්තු වෙමි. හොඳයි, මම මුලින්ම කතා කරන්න දිල්රුක් මහත්මයාට. දිල්රුක් මහත්මයා, සිල්වත් බව කියන එක කොහොමද අපි තේරුම් ගන්නේ? මොකද්ද සිල්වත් බව කියන එකෙන් අදහස් කරන්නේ මේ ධර්ම මාර්ගය යන කෙනෙකුට කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න දිල්රුක් මහත්මයා. හැම දිනටම තිරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන්ට. ධර්මයා බොහොම පිං කට්ටිය අපහසුතාවයෙන් හරි එකතු කරගෙන මේ විදිහට ධර්ම සාකච්ඡාවක් පටන් ගන්න යෙදීම සම්බන්ධයෙන් සිල්වත් බව විවිධාකාරයෙන් අත්දැක් වෙනවා. දැන් අපි වචන වාර්ථය වශයෙන් ගත්තොත් එහෙම තමයි අපි දන්න විදිහේ සංකල්ප වශයෙන් ගත්තොත් අපි කියන්නේ ඉතින් පංචශීලය. ඒ කියන්නේ යම් කිසි කාර්යයේ දේවල් වලින් වැළකී සිටීම. ඉතින් ඊට පස්සේ අපි ඒවා දන්නවා. ඊට එහා ගිය අටසිල්, දසසිල්, ආජීව අෂ්ටමක සීලය, මේ ආදී වශයෙන් විවිධ මට්ටම් වලින් අපි යම් යම් දේවල් වලින් වැළකීමට තමයි ඒක අපි පුද්වාදී සීලය වශයෙන් දක්වනවා. ඊට අමතරව ඊටත් එහාගේ ඉන්ද්‍රිය සංවර සීලය, මේ ආදී වශයෙන්. ඉතින් අපි දන්නවා මේක දැන් කොහොමද අපිට වැදගත් වෙන්නේ මේක. ඉතින් මේ සීලය කියන එක දැන් මේවා වැළකී සිටීම බෞද්ධය විතරක් නෙවෙයි, අනිත් බොහෝ අනිත් ආගම්වල අයත් එහෙම තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනම් මේක ඇත්තටම කොහොමද අපේ මාර්ගයට සම්බන්ධ වෙන්නේ කියන එකයි. ඒ කියන්නේ මේ සීලය තේරුම් ගැනීම වැදගත් වෙන්නේ කොහොමද එතකොට මාර්ගයට සම්බන්ධ වෙන විදිහට කියන එක මම හිතන්නේ වැදගත් වෙන්නේ. ඒ අදාළ වෙන සීලය මොකද්ද කියන එක. ඉතින් අපි දන්නවා අපි මේ මාර්ගයේ අපි යනකොට අපිට එකක් තමයි ඉතින් අපි එදා කතා කරා වගේ අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා, ධර්මය අහනවා. ඊට පස්සේ අපි වැදගත්ම එකක් තමයි යෝනිසෝමනසිකාරය කියන එක. ඉතින් මේ සීලයට විශාල සම්බන්ධයක් තියෙනවා මට හිතෙනවා. මේක දැන් අපි සීලය රකින්නකොට ඒක යෝනිසෝමනසිකාරයක් නැත්නම් එහෙම නැත්නම් අපිට සතියක්වත් නැත්නම් යෝනිසෝමනසිකාරය කෙසේ වුණත් සතියවත් නැමතිනම් ඒක පටන් ගන්න තැනක් ගැන දන්නේ නැත්නම් සිසියම ටිකක් එහාට යනකොට ඒක රකින්න අමාරුයි. ඉතින් අපිට පැහැදිලි වෙන්නේ ඉතින් ඒ අනුව අන්නේ මේ පැත්තෙන් අපි යන මාර්ගයේ වඩන පැත්තෙන් තමයි මේ පැත්තෙන් බල තමයි සීලය ගැන බලන්න ඕනේ කියලා. ඇයි අපි මේව ඇත්තටම කරන්නේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මේ සීලය නොරැක්කත් කරන්න පුළුවන්ද මේ මාර්ගය කියන එක. ඉතින් අන්නේ ඒ වගේ මට හිතෙන්නේ අපි ඒක ටිකක් පුළුවන් නම් මේ අරහස්ඨායික මාර්ගයටම සම්බන්ධ කරගෙන බලන්න. එතකොට ඒකේ අපිට තව වැඩිපුර තේරුම් ගැනීමක් වෙන්න පුළුවන් වගේ කියලා මට හිතෙනවා. ඒක තමයි දැනට තියෙන දඩුවත් ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි දිරු මහත්මයා, බොහොම පිං හොඳ ආරම්භයක් අපිට ලබා දුන්නේ. ඇත්තටම මේ මම මේක අහන්න හේතු වුණේ අපි දන්නවා වචන දෙකක් තියෙනවා. එකක් තමයි සිල්වත් බව, අනිත් එක ගුණවත් බව කියලා. අපි මේ දෙක තෝරා ගැනීමේ පරමාර්ථය කරගෙනයි අපි මම හිතුවේ මේ කරුණ මතක කරන්න කියලා. දැන් දිරුක් මාත්‍යා කිව්වා වගේ දැන් සිල්වත් කම කියන්නේ දැන් මේ ශාසනය තුළ සීලය එක එක ආකාරයෙන් බෙදලා තියෙනවා. ඒක තමයි එකක් තමයි පාතිමෝක්ෂ සංවර සීලය කියන එක. ඊළඟට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය කියන එක. ඊළඟට තියෙනවා සත්‍ය සම්නිස්සිත සීලය කියලා. අනිත් තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය කියන. ওই විදිහට හතර ආකාරයකට මේ සීලය කියන එක දක්වලා තියෙනවා. දැන් කෙනෙක් සීලය රකින්නවා නම් මූලික වශයෙන්ම අපි දන්නවා නිහියෙකුට නම් පංචශීලයේ නිත්‍ය සීලය හැටියට දේශනා කරලා තියෙනවා කියලා. ඒ වගේම මේ පංචශීලය කියන එක බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරා. ඒ වගේම නිර්දේශ කළා ගිහි පින්වතුන්ට. ඊටත් අමතරව ඊට කලින් කියන්නේ බුදුරජාණන් වහන්සේ 15 වෙනි කලිමුත් පංචසිල් අටසිල් වගේ දේවල් තිබිලා තියෙන බව අපි දන්නවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා මහා මායා දේවිය උපෝසථයේ සමාදන් වෙලා හිටියයි කියලා මහා බෝසත්යන් වහන්සේ පිළිසිඳ ගන්න අවස්ථාවනකට. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ සීලය කියන එක ඒ දවස්වල කර්මවාදී ක්‍රියාවාදී තාපස්වරූපව අනුමත කරපු පනවපු සීලෙන් කොටසක් තමයි මේ පංච සීල උපෝසත සීල වගේ දේවල්. ඒකකොට දැන් ඇත්තටම මේ එවැනි සීල වලින් කරන්නේ කය වචනේ සංවර කරගන්න. ඒවල කය වචනේ සංවර කරගන්නවා නම් ඒක තමයි සාමාන්‍ය කයකට කය වාචානම් සමෝදානම් සීලං කියලා. කය වචනේ සමෝදානෙවත් නැත්තම් සංවර කර ගැනීම සීලයයි. ඒ වගේම අපේ වැරදි කරන අවස්ථා වලුවාම වීතික්කම අවස්ථාව කියන්නේ අපි කයින් වචනේ බාහිර කෙනෙකුට පේන විදිහට ඒවා අකුසල් පැත්තේ යොදවනවා නම් අපිට අපි ඒකට කියනවා වීතික්කම අවස්ථාව කියලා. ඔකට සිංහලෙන් කියනවා වීතික්‍රමන අවස්ථාව කියලා. පාලියෙන් වීතික්කම කියලා කියනවා. ඒකවල දැන් අපි කෙනෙක් සතෙක් මරනවා දකින්නවා නම් සතෙකුට හිංසා කරනවා දකින්නවා නම් අපි දන්නවා එයා ද්වේෂසිතකින් මේ සතාට හිංසා කරන්නේ සතාව මරන්නේ කියන එක දකින්නවා. ඒකට ඒක බාහිරටත් පේන විදිහට කෙරෙන කටයුත්ත. දැන් හිතුවොත් එහෙම එයාට මේ සතාව මරන්න තරම් කේන්තියක් එනවා. හිංසා කරන්න තරම් කේන්තියක් එනවා. නමුත් ඒක එයා කරන්නේ නැතුව වළක්වනවා නම් අපි එතෙන්දි කියනවා යාට ඒ අභ්‍යන්තරයේ මනසේ පැන නැගුණත් ඒ වගේ හැඟීමක් ඒක කයෙන් කරන්නේ නැති වෙලාවට අපි කියනවා යා ඒ වීතික්කමන අවස්ථාවට ගිහිල්ලා නැහැ කියලා. එහෙනම් වීතික්කම අවස්ථාවට ගිහිල්ලා නැහැ. යා ඊට කලින් ඒක වළක්වගෙන තියෙනවා කියලා. ඉතල ගිය සතියේ සාකච්ඡා කරපු අර මම කියනවා ආපන සූත්‍රය අපි සාකච්ඡා කරන්න ගත්ත කොයි වෙලාවක හරි මම හිතන්නේ ගිය සතිය වෙන්න ඇති. එතෙන්දි ඕ ඉරිදා හවස කරපු සාකච්ඡා විදිහට මතුවෙච්ච දෙයක් ඉරිදා හවස සාකච්ඡාවේ. ඉරිදා හවස සාකච්ඡාවේදී මතුවෙච්ච දෙයක් තමයි මේ අර මේ කෝපයේ කියන එක නිවා ගන්න පහසුයි කියලා. මේ ලෝභ දෝෂ මෝහ වලින් කොයි විදිහටද ඒවා මොනවද අමාරුවෙන් ගොඩක් කල් යන්නේ මේ නිවාරණය කරගන්න මොනවද ඉක්මනින් නිවාරණය කරගන්න පුළුවන් කියන තැනදි කතා වුණේ. මේක පුළුවන් කියලා කිව්වා මේ තරහ කියන එක ඉක්මනින් නිවා ගන්න පුළුවන් දෙයක් කියලා. ඒ වගේම මේ රාගය කියන එක නිවා ගන්න අමාරුයි ගොඩක් වෙහෙස ගන්න ඕනේ කියලා. ඒක නිවා ගන්න. ඒ වගේ දේවල් අපි කතා වුණා. මෝහයත් ඒ වගේ ඒවා නිවා ගන්න අමාරුයි. ගොඩක් කල් යනවා. නමුත් ද්වේෂය කියන එක නිවා ගන්න පහසුයි. කෙටි කලකින් නිවා ගන්න පුළුවන්. හැබැයි අකුසලය බරපතල වැඩි කියලා. අර දෙකේ අකුසලයේ අරතරම්ම බරපතල නැති වුණාට ඒකෙන් අයින් වෙන්න ගොඩක් කල් යනවා කියන එක කතා කරගත්ත මම හිතන පසුගිය ඉරිදා අවස්ථා සාකච්ඡා විදිහ තමයි ඒක මතක කරලා දුන්නේ. එතකොට ඒක පොඩ්ඩක් මතක් කරේ. දැන් අපි මේ සීලය කියනකොට එතකොට වීතික්කම කියලා කියන්නේ කයින් හෝ වචනයෙන් යමක් එළියට එන වෙලාව. දැන් අපේ හඬ උස්සුනොත් කාට හරි ද්වේෂ කියන්නේ දෝෂයක් කරනවා නම් දෝෂ දර්ශනයක් වචන පාවිච්චි කරලා කරනවා නම් එතකොට අන්න ඒක එතකොට බාහිර කෙනෙකුට පේනවා ඇහෙනවා එතකොට දැනෙනවා මේක වීතික්කම අවස්ථාවට පත් වෙලා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් බැලුවාම අපිට තියෙන මේ සීලය කියන එකෙන් දැන් ඒකට කයයි වචනයයි සංවර වෙන එක තමයි සීලය. නමුත් දැන් හිත සංවර වෙන්න සීලයක් මෙතනදී අදාළ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අන්න එතකොට දැන් සිල්වතා කියනකොට අපි නිකන් ගත්තොත් එහෙම පංචශීලයේ පැත්තෙන් එක්කෙනෙක් කෙනෙක් යම් කිසි සිල් රැකීමක් කරනවා නම් එයාගෙන් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. අදත්තාදානයක් නුදුන් දේ ගන්න එකක් සිද්ධ වෙන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මුසාවාදයක් සිද්ධ වෙන්නේ නැහැ. සුරාමේරෙන් වැළකීලා සිටිනවා. එතකොට අපි කියනවා අන්න සාමාන්‍යයෙන් ගත්තාම එයා සිල්වත් චරිතයක් ඇති කර ගන්නවා. එතකොට ඒ වගේම තමයි අපි කිව්වා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය කියන එකත් යම් කිසි උත්සාහයකින් යුතුව තමයි කරගන්න තියෙන්නේ කියන එක අපිට මතක් වෙනවා. ඒ කියන්නේ අපි එහෙන් යම් කිසි දෙයක් බලනකොට අපේ කාම කෝප ඇවිස්සෙනවා නම් අපි ඒ දේ දිහා කියන්නේ එයින් ඇසිවත් කරගන්න. ඒ වගේ දේවල් හවු වෙනවා නම් අපි එකින් ඒ පැත්තට යොමු වෙන්නේ නැතුව වෙන පැත්තකට යනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙ බුදුරජාණන් වහන්සේ කියනවා පරිවජ්ජනා පහතබ්බා කියලා කියනවා මේ සබ්බස්ස සූත්‍රය කියන්නේ ඒක අපි එක පරිවජ්ජනය කරන. ඒ කියන්නේ අපි ඒ පැත්තට යන්නේ. හිතන්නකෝ දැන් අපි තව කෙනෙක් මුණ ගැහෙන්න යනකොට අපේ රාගය හෝ ద్వේෂය හෝ ඇති වෙනවා කියලා අපි දන්නවනම් ඒ පුද්ගලයාව හමු නොවි ඉන්න තරමට අපිට ඒව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගෙන් අයින් වෙනවා. ඒකෝර වෙන්නේ ඉන්ද්‍රිය සංවර කරගන්න. අපිට දැකිය යුතු ටික විතරක් බලන. ඒ කියන්නේ අපිට එදිනදා ජීවිතයේ ගත කරන්න අවශ්‍ය ප්‍රමාණය පමණක්කට දේවල් සීමා කරගෙන ඉන්ද්‍රිය සංවර භාවයක් ඇති කරගන්න. උදාහරණයක් ඇරෙයිද අපි කාලයකට පෙර පුරුදු වෙලා හිටියානම් අපි ඒ කාලය අඩු කරගන්න පුළුවන්. ඒ අහන ප්‍රමාණය වල අඩු කරගන්න පුළුවන්. අවසානයේදී අපිට ඒ දේවල් ඇහෙනවා. නමුත් අහන්නේ නැති තරමට පත් කරගන්න පුළුවන්. එතකොට සිල්වත් බවක් ඒ තුන තියෙනවා. ඔය වගේ මේ සිල්වත් බව කියන එක අපිට කෙනෙක්ගේ පිටින් දකින්න පුළුවන්. විශේෂයෙන්ම එයා පව් සිද්ධ කරන්නේ නැත්නම් පව් කියලා අපි සම්මත ඒ පව සිද්ධ කරන්නේ නැතිකොට කයින් හෝ වචනෙන් අපිට තේරෙනවා සිල්වත් භාවයක් තියෙනවා කියලා. ඉතින් දැනට කිව්ව ටික සම්බන්ධයෙන් යමක් අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා මම කමල් මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා. කමල් මහත්මයා මේ සිල්වත් බව පිළිබඳව ඔබතුමා දරන අදහස කොහොමද? ඇත්ත වශයෙන්ම ඔබතුමාට තේරුම් සරණයි මුගෙම. ඔබතුමා අපි ඇත්තටම නොදන්නව නෙවෙයි දැනගෙන ඉස්පදියල් ඔහොම ලස්සනට පෙළගස්සට කියලා දුන්නා. ඊට වැඩි නම් කියන දෙයක් මට කියන්න දෙයක් නෑ. තේරුම් සරණයි. තේරුම් සරණයි. චන්දන මහත්මයා තේරුම් සරණයි. සිළු දිනාට මම නම් මේ සිල්වත් බව කියන එක ජයන්ත මහත්මයා දැන් ඔබතුමා කිව්වා මේකට මේ විරුද්ධ දෙයක් නෑ. නමුත් කෙනෙක් සිල් රකින්නවද නැද්ද කියලා කාටවත් කියන්න බෑ. මොකද දැන් හැම වෙලෙම පව් කරන්නේ නැහැ. නිදන් ඉන්න වෙලාවට කවුරු සිල් රකින්නවද නැද්ද එහෙම දෙයක් නැහැ. මේ ඕන කෙනෙක් හිතුවොත් මෙයා සිල් රැකගෙන ඉන්නේ කියලා හිතන්න පුළුවන්. නමුත් දැන් අපි හිතමු කොකෙක් ගැන කොකා කකුල තියාගෙන හිටගෙන ඉන්නවා. ඒ ඉන්නේ ඉතින් මාළුවෙක් අල්ලගන්න. නමුත් අපි දන්නේ නැහැ මේ අනිත් ඒ මාළු අල්ලන වෙලාවට විතරනේ ඒ පව සිද්ධ වෙන්නේ. අනිත් වෙලාවට සීල රකින්නවා වගේ දැන් මිනිස්සුත් ඒ වගේ තමයි. දැන් අවස්ථාව ආපුවම පව කරන අවස්ථාව ආපුවම බොරු කියනවා. අර මේ සියලු පව කරනවා. නමුත් මේක කියන්න බෑ කාගෙන්වත් මේ කවුරු සීල් රකින්නවාද. දැන් මේ අපි දැන් පන්සල් වලට යනවා ගියපාව මම සීල් ගන්න ගිහින් තියෙනවා. නමුත් මේ මට නම් පේන්නේ කවුරුත් නියම සීලයක් රකින්නවා කියලා. මොකද මේ කයින්වත් වචනයෙන්වත් ඒ කට්ටිය නෑ. බොහොම සම්ප්‍රප්ලාප කිය කියා තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් මේ මෙතන මේ කලින් ගරු මහත්මේ අර භාවනාව ගැන කියන කොට කිව්වා මේ භාවනාව බැරි ඇයි කියලා. මේ සතිය වැඩෙන්නේ නැත්තේ ඇයි? ඒකට හේතුව මේ සම්ප්‍රප්ලාප කියන එකෙන් අඩු ගන්න සතියක්වත් දවස් තුනක්වත් ඉන්න ඕනේ. එතකොට තමයි මේ සතිය වලින් ඉතින් සීලයත් එහෙමයි, සීලය තමන් විසින් රැකෙන දෙයක් විදිහට තමයි මේ මට නම් තේින්නේ කාටවත් කියන්න බෑ මෙයා සීල් රැකගෙන ඉන්නවා කියලා. මොකද අපි ඒවා මේ කතාන්තර වශයෙන් අහලා තියෙනවා ගොඩක් දෙනෙක් බුදුහාමුදුරින් ඉන්න කාලෙත් හොඳට සීල් රැකගෙන ඉන්නවා. නමුත් ඒ ඇත්ත ජීවිතේ පේන්නේ නැහනේ බුදු කෙනෙකුට වගේ නම් පේනවා ඉතින්. අන්න ඒක තමයි දක්වන්න පුළුවන් අදහස සමානෙන්න මේ වැරදි දෙයක් කියනවා. තේරුම් ගන්න. තිරුවන් සරණයි චන්දනවාසනේ. නෑ බොහොම හොඳයි. මම හිතන්නේ අපි අන්න ඕනේ පැත්තට තමයි ඒ ඔබතුමා කියපු ප්‍රශ්න ටික ඇත්තටම වැදගත් වෙන්නේ. කාට හරි කියන්න පුළුවන්ද මේ අපි ඉන්ද්‍රිය සංවරය පිළිබඳව තව ටිකක් අපිට විස්තර ටිකක් මතක කරගන්න උත්සාහ කරමු. ප්‍රීති මහත්මිය ඔබතුමාට පුළුවන් දෙක තියෙන. තෙරුවන් සරණයි ජනතාවක් මහත්මයාට සමට. මම පොඩි සීලේ සම්බන්ධ පොඩි දෙයක් මම ඊයේ මේ ලංකාවේ තිබුණ ඒ භාවනා වැඩසටහනක් මේ රෙකෝඩින් එකක් ඇහුවා. ඒකෙදී ඒ මුල්ම දේශනයේදී ඒ කළ දේශකයන් වහන්සේ මේ සීලේ සම්බන්ධව කිව්ව උපමාවක් මම කියන්නම්. එතුම ඇත්තරම මේ චන්දන් මහත්මයා කිව්ව ආකාරයට ගොඩක් විස්තර කරා ඒ දවස් 10 සීල රැකගෙන සිටිය යුතු ආකාරය. එතුමා ප්‍රකාශ කරේ මේ ප්‍රකාශ කරන්නේ ගෙයක් හැදීම, ඒ කියන්නේ මේ ෆවුන්ඩේෂන් එක දාන එක. ඒ කියන්නේ එතුමා ගත්තම සීල සමාධි ප්‍රඥා කියන, ඒ කියන්නේ සමාධිය වඩන්නටනේ භාවනාව, ඒ කියන්නේ සමාධිය ප්‍රඥාව සීලය තමයි මුලින්ම එන්නේ. උන්වහන්සේ සඳහන් කරා මේ ගෙවල් හදන එක සම්බන්ධව මේ ඉවෙන් හොඳට අත්විවරමක් දමා ගැනීම අවශ්‍යතාවය. ඒ කියන්නේ අත්තිමාරමක් දමාගෙන තමයි හොඳ ගයක් සදන්න පුළුවන්. උන්වහන්සේ සඳහන් කරන්නේ සීලය තමයි ඒ අත්තිවාරම කියලා. ඒ අත්තිවාරම හොඳට දාගත්තේ නැත්නම් සමාධිය ප්‍රඥාව කියන එක වැඩෙන්නේ නැති බවත්, හරියට වැඩුණත් ඒක දෙදරා සමාරයට කඩා වැටෙන්න පුළුවන් බවත් සඳහන් කරා. ඊට අමතරව උන්වහන්සේ සඳහන් කරා මේ සමහර ගෙවල් තියෙනවා මේ ෆවුන්ඩේෂන් විතරක් දාලා සුබ ටික නැහැ. ඒ කියන්නේ උන්වහන් සඳහන් කරා, ඒ කියන්නේ සමාධියෙන්, ඒ කියන්නේ සීලෙන් විතරක් නැවතිලා ඉඳලා වැඩක් නැහැ කියන එක. ඒ කියන්නේ සමහර කේවල් තුන උඩට යන්නේ නැහැ. ඒක අස්තිවාරම විතරයි. මට හිතුණා ඒකත් මේ අපේ මේ කල්යන් මිත්‍රයන්ට පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් හොඳයි කියලා මම ඉරෑ අහපු එකක්. එතනදී ඔබතුමා ඇහුවා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක. මම සාමාන්‍ය දන්නා ආකාරයෙන් මේ අපේ ඉන්ද්‍රිය ආයෙන්, ඒ කියන්නේ අසකන ජීවනාශය ඒ වයින් අරමුණු ගැනීමේදී ඇතිවන සංවර බවක් වගේ තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. එතනදී මට හිතනවා දැන් ඔබතුමා කිව්වාර මේ ඉන්ද්‍රියංගෙන් ඒ කියන අරමුණු අපි ඒ කියන වළක්වගෙන ඉන්න එක හොඳයි කියලා. අර ඒ භාවනාවේදී ඒ මාස සඳහන් කරා එකත් එක ප්‍රශ්නයකට. ඒ කියන්නේ ඒක තමයි ප්‍රඥාව වැඩුණාම උන්ට ටෙස්ට් කරන්න පුළුවන් අවස්ථාවක් කියලා. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් ඇහුවා මේ එක්කෙනෙක් මේ ගොඩක් ඒවායින් වැළකී සිටිනවා. සමහර විට ඉතින් ඒකට බාධාක් වෙනකොට තරහ යනවා වගේ කියලා. එතකොට මාස සඳහන් කරා මුලදී ඒවා වළක්වගෙන ප්‍රඥාව වඩලා ඒවට යොමු වුණාම තමන් වැඩ කරන ආකාරය ගැන ටෙස්ට් කරලා බලන්න කියලා. ඒක තමයි කිව්වා තමන් ඒ තමන්ගේ කියන්නේ ඉන්ද්‍රියන් වැඩිලත් කියනවාද කියන එක. ඒ කියන්නේ මට හිතුණා ඒකත් හොඳයි. ඒ කියන්නේ වැලක්වී සිටින එක, ඒ කියන්නේ ඉතින් මම නෙවෙයි වාගේ ඒ අරමුණු එනකොට තමන් ක්‍රියා කරන ආකාරය කොහොමද කියන එක තමන්ට දක්වන්නම් ඒ වයින් කියන අක්ෂරයන් නොවි කියන සම්වර කරගෙන ඉන්න. ඒක තමයි පොඩක් අත්‍යවශ්‍ය පොත් කියලා තමයි. ඔහොම ටෙම්පරේච් මාසේ මාසේ ඔබතුමාගේ මයික් එකේ යම් කිසි ප්‍රශ්නයක් තිබුණා අවසාන කොටස කොහොම හිමින් ඇහුනේ නැ බොහොම පිං ඒ කරුණ මත කරලා දුන්නාට. ඇත්ත වශයෙන් මේක තමයි දැන් බුදුජානන් වහන්සේගේ ගෙන් අර ඇහුවනේ එක යක්ෂයෙක් ප්‍රශ්නයක් ඇහුනේ දාලෝකේ යක්ෂයා අහනකොට කිව්වේ මොකද මේ අන්තෝජටා බහිජටා ජටායි ජටි සෝපජා සන්තං ගෝතම පුච්ඡාමි යෝයි මං විචතේ ජටා කියලා. ඒ කියන්නේ මේ හැමතැනම ගැට. මේ ගැටවලින් බේ කෙනෙක් මේ ගැටවලින් බේරෙන්නේ කොහොමද කියලා අහනකොට ඒකට දීපු උත්තරේ තිබුණේ ඇත්තම මේ සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයං ආස්ථාපි නිපකෝ බික්ඛු සෝයි මං විචතේ ජටං කියලා. ඒ කියන්නේ ඇත්තටම සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ එන්නේ ප්‍රඥාව සහිත පුද්ගලයා සීලේක ප්‍රීතිලා තමයි මේ ඊට පස්සේ චිත්තං පඤ්ඤන්ත භාවයන්. ඒ කියන්නේ සිත වැඩීම කියන්නේ එතන සමාධිය වැඩීම ඊට පස්සේ ප්‍රඥා වැඩීම. ඒ කියන්නේ ඇත්තම සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේදී මූලිකවම මේ ෆවුන්ඩේෂන් එක හැටියට දැක්වේ සීලය කියන්නේ. මේ ඇත්තම දැන් ඒ සීලය හරහා තමයි සමාධියට යන්නේ. මොකද ඒකට අපි කියනවා සමාධි සංවර්ධනික සීලය කියලා. සීලය ආරක්ෂා කරන කෙනෙකුට තමයි සමාධිය වැඩෙන්නේ. එතකොට ඒ සමාධිය වැඩිච්ච කෙනෙකුට තමයි යථාභූත ඥානය වැඩෙන්නේ. ඉන්න ඔය අනුක්‍රමයෙන් තමයි එතකොට ඔය ගමන් මාර්ගයේ සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ සීලය කියන එකේ මූලිකම අවශ්‍යතාවය දැන් අපිට තේරෙනවා. එතකොට අපි මුලින්ම සීලය කියලා කිව්වේ කය වචනය සංවර කරගැනීම. කියන්නේ කාය වාචාන සම්මෝධනන් කියන්නේ. එතකොට එතනින් එහාට මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන්නේ දිලුක් මහත්මයා මතක් කරා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ. එතකොට ඒක වඩන්න නම් සීලය කියන එක පාදක කරගන්නම වෙනවා. යම් නෝර සීලය අවශ්‍යයි. සීල් පද රැකීම කියන එක වෙන එකක්. සීලය ගැනීම කියන එක වෙන එකක්. සීලය කියන එක ඒ ජීවිතයට අදාළව තමයි යනකොට තමයි ඒ සමාධියත් ඒ වගේම ඒ ප්‍රඥාවත් ඇති වෙන්නේ කියන එක දැන් අපිට යම් සිද්ධියකින් අවබෝධයක් තියෙනවා. ඉතින් මම සේන මහත්මයාට යොමු වෙන්නම් අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න සමාධියට අවශ්‍ය වෙන සීලයක් කෙනෙක් සම්පූර්ණ කොහොමද මේක තේරුම් ගන්න කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න සේන මහත්මයා තේරුම් ගන්න. තෙරුවන් සරණයි. මෙතන ඉතා හොඳ අදහස් ගොඩක් කියවුණ සිල්වත් බව ඒ වගේම සිල් රැකීම ගැන. දැන් සිල් රැකීමයි සිල්වත් බවයි කියන එක දෙකක් එකක් නෙවෙයි. දැන් සිල්වත් බව තියෙන්න ඕනේ සමාධියට පත් වෙන්න නම්. සිල් රැකීම කියන්නේ සිල්වත් බව ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් හැටියටයි මට තේරෙන්නේ. සිල්වත් බව කියලා කියන්නේ ඒක ජීවිතයට පුරුදු වීම අවස්ථාව. ඒක උදාහරණයක් හැටියට ගත්තොත් උපාසක මහත්මයෙක් ඉස්සර කතාවක් තියෙනවා. උපාසක මහත්මයෙක් දුකුකුලෙක් මරන්න රජුරුව ඕඩ කළා. ඒ වුණාට එයාට ඒක කරගන්න බැරි වුණා. බැරි වුණේ එයාට ඒ තරමටම සිල්වත්කම තිබුණ නිසා. ඒ කියන්නේ සීලය ආගේ ජීවිතයට ගිලහ බහැලා තිබුණ නිසා. ඒ වගේම මෑතකදී කියන්නේ මම තවත් කාලෙක මට එක්කෙනෙක් කිව්වා එයා සිල් ගන්න කෙනෙක් හොඳ කෙනෙක්. එයා කිව්වා එයාට එයාගේ වත්තට කුකුලෙක් ඇවිල්ලා එයාට කුකුලා වෙලවන්න ගලක් ගත්තට ගල ගහගන්න බැරි වුණායි කිව්වා. මොකද ඒකත් එතකොට මට දැනුයි තේරෙන්නේ ඒකත් එක සිල්වත් බව නිසායි එක වුණේ. මොකද එයා සිල් දැකලා පුරුදු වෙලා ඒ පුරුද්දේ ජීවිතයට කිතාබැස්සහම තමයි සිල්වත් බව ඇති වෙන්නේ. මේ සිල්වත් බව ඇති වුණාට පස්සේ තමයි සමාධියට ඒක යොමු වෙන්නේ. එතකොට සමාධිය කියන්නේ මොකක්ද කියලා අපි බලුවොත් සමාධිය කියන්නේ අපේ සිතේ කෙලෙස් නැතුව පවතින වනං ඒකට අපි සමාධි තත්ත්වය කියලා කියනවා. එතකොට කෙලෙස් කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා කෙලෙස් කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. කෙලෙස් එකසේ දස්පන්සිය ඔකේ තිබුණත් ඒ හැම එකම ඇති වෙන මූලික ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ සංයෝගවලින්. ඉතින් මේ ක්ලේශ කිසිම ක්ලේශයක් සිතේ නැතුව පවත්වනවා නම් සිත ඒ කාලය තුල අපේ සිත අපෝනම කෙනෙක්ගේ සිත සමාධි සිතක් හැටියට මම හිතන්නේ. ඒතකොට මේ සමාධි සිතක් ඇති කරගන්න නම් කෙලෙස් නැතිව ඉන්න පුරුද්දක් තියෙනවා. ඒ කෙලෙස් නැතුව ඉන්න නම් අපේ ඇසෙන්, කනෙන්, නාසයෙන් වගේ ඉන්ද්‍රියවලින් ඉන්ද්‍රිය සීලයක් තියෙනවා. මොකද ඉන්ද්‍රිය සීලය නැත්තම් හැම එකකම සීලෙත්. මොකද අපේ ලෝභ දේශ නැති වෙන විදිහට ක්‍රියා වචන නොකරන තත්ත්වයකට ඒක සිල්වත් බව අපිට තියෙනවා. ඒ සිල්වත් බව ඒක ඇතුළත් පස්සේ තමයි අපේ මනසිනුත් මේ ලෝභ දේශ නැතුව ගන්න පුරුදු වෙන්න පුළුවන්. එහෙම පුරුදු වුණාට පස්සේ ඒක සමාධිය හැටියටයි පිළිගන්නේ. එතකොට සිල්වත්කම සමාධියට අත්‍යවශ්‍යයි. සිල්වත්කමෙන් ඊට පස්සේ ලේසි පස්සේ මනස විතරයි අපිට සිත විතරයි ලෝභ දේශ වලින් අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක අයින් කරගත්තට පස්සේ ඒකද කියනවා සමාධි තත්ත්වය කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං සේන මහත්මයා වන් හිතනවා අපිට සෑහෙන කරුණු ටිකක් වතු කළ දුන්න. මේ සීලයස් ඊට පස්සේ සීලය සමාධි සංවර්ධනික වෙන විදිහට කොයි විදිහටද යොමු වෙන්නේ කියලා. රොෂාන් මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්නම්. අපි පසුගිය කතිකීපයකට කලින් යම් කිසි භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා එතනදී ඔබ අධ්‍යක්ෂකව සමගම අපිට එකතු වෙන්න මේ සමාධිය සඳහා මොකද අපි භාවනා කරනවා කියලා කියන්නේ අපි යම් කිසි චිත්ත සමාධියක් ඇති කර ගැනීමට මහන්සි වෙනවා. ඒ තුළින් අපි විදර්ශනාව එහෙමත් නැත්නම් ඇත්ත ඇති සැටියෙන් දැකීමට උත්සාහයක් ගන්නවා. ඉතින් ඔබතුමාගේ අධ්‍යක්ෂකව සමගම කියන්න සීලයත් සමාධියත් ඔබතුමා තේරුම් අරන් ඉන්න ආකාරය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඊට පස්සේ අපි ඉදිරියට යමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සීල දෙනාටම. මමත් මේ ගොඩක් දුරට මමත් හිතාගෙන ඉන්නවා දැන් මේ අපි දැන් හොඳ දේවල් දකින්න වඩා ගන්න තත්ත්වයක් කියලා. දැන් මට මේ ඒ කියන්නේ හරි දේ දකින්න එතකොට අපිට අර මේ නරක දේවල් හරි ඒ කෙලස් වැඩෙන දේවල් ඒ දකින්න ඊට ඒ අවශ්‍ය ඉන්ද්‍රියක් ඇත්තටම නිකන් වර්ධනය වෙනවා වගේ තේරෙනවා. ඊළඟට දැන් ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රියන් වලටත් ගන්න පුළුවන්. එතකොට දැන් මම ඇත්තටම මට මේ ඒ අපි අර නේවාසික වගේ ඉඳලා කරපු මම ඒ පළවෙනි වතාවට ඒක කරේ ඊට කලින් මේ එක දවසේ ඒ වගේ දේවල් කරනවට වඩා ලොකු වෙනසක් දැනෙන්න හේතුණා. මට තේරෙනවා දැන් අර චන්දන මහත්තයා කිව්වා වගේ දැන් අර සමහර වෙලාවට ඒ අර අපි අටසිල් කියලා හිටියත් සමහරක් වෙලාවට ඒ අර මේ එක දිගට ඒක රූටීන් එකක් විදියට වගේ කරනකොට තමයි ඒක වැඩෙන්නේ ඇත්තටම මේ සමාධිය. එතකොට ඒක ඇත්තටම ලොකු හොඳ අත්දැකීමක් වුණා. මට හිතෙනවා මගේ ඇත්තටම මම ටිකක් අර හයි බ්ලඩ් ප්‍රෙෂර් වගේ මම ටැබ්ලට්ස් එහෙමත් අරන් හිටියා. දැන් අදත් ඇත්තටම ගත්තේ නැහැ. මේ දැන් ඇත්තටම මගේ බ්ලඩ් ප්‍රෙෂර් පවා ඇත්තටම අඩු වුණා. ඒකට සමහරක් පිට හිතනවා ආහාරයෙන් පවා ටිකක් වැළකෙන්න සිද්ධ වුණා. මේ ඒ කියන්නේ රෑට කෑම ගත්තේ නැහැ. ඊට පස්සේ මම ඒත් හිතුවා දැන් ගෙදර ඇවිල්ලත් ඒ විදිහටම කරන එක හොඳයි. ඉතින් මගේ ටිකක් අර ශරීරයේ ස්ථුලභාවයක් එහෙම තියෙනවා. ඒක නිසා මේ ටිකක් ඒ පැත්තට එහෙම යන එක හොඳයි කියලා. ඉතින් ඒ හැම දෙයින්ම දැන් එකින් එක දැන් මේක දියුණු වෙලා යන ගතියක් තේරෙනවා. එතකොට දැන් මේ ඒ සීලය සද්ධාව ඒ දේවල් ඇත්තටම මේක අර නොනවත්වා කරගෙන යන්න ඕනේ. එතකොට දැන් මේ ඒ දේවල් ඒ විදිහට මේ වර්ධනය වෙන බව ඇත්තටම මට අත්දැකීමෙන් දැනෙනවා. ඉතින් මේක කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තු. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. හොඳයි. ඒක ඇත්තටම අපිට හොඳින්ම තේරෙනයක් තමයි මේ අපි ගොඩාක් කතා කරලා තියෙන දේකුත්. මේක නැවත වරක් මතු කරන්න හේතු වුණේ මේ සිල්වත් භාවයත් ගුණවත් භාවයත් අතර තියෙන සම්බන්ධය කොමකට කියන එකත් පොඩ්ඩක් කතා කරන්න. ඊට පස්සේ දැන් අපිට පුළුවන් නම් සිල්වත් භාවය ඉක්මවා ගුණවත් භාවයට පත් වෙන්න, ඒ කියන්නේ සිල්වත් භාවය හරහා ගුණවත් භාවයට පත් වෙන්න අපිට තියෙන ඒකෙන් ලැබෙන අනුග්‍රහය, මේ අපි මේ සීල ශික්ෂාව, ඒ වගේම සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියන මේ ත්‍රිශික්ෂාව තුල ඒක ඉදිරියට ගෙන යාමට දෙන උපකාරය, අනුග්‍රහය ගැන පොඩ්ඩක් කතා කරමු කියලා. මම කැමති කල්‍යාණ මිත්‍රෙන්ගෙන් දැනගන්න ගුණවත් භාවයේ කියන එකේ අර්ථය තම තමන් දන්න ආකාරයෙන් පොඩ්ඩක් අපිට මතු කරගන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් කතා කරන්න. ඉතින් මම යොමු වෙනනම් කමල් මහත්මයාට. කමල් මහත්මයා, ඔබතුමා කොහොමද, අපි දැන් සිල්වත් භාවය ගැන කතා කරා, දැන් ගුණවත් භාවය කියන එක ඒකමද, එහෙම නැත්නම් ඊට ඒකමවා ගිය දෙයක්ද, කොයි ආකාරයෙන්ද ඔබතුමා ගුණවත් භාවය කියන එක තේරුම් ගන්න තියෙන්නේ? තේරුම් ගන්න සරණයි. ගුණවත් භාවයේ කියන මට අදහස් වෙන්නේ නම් ඉතින් යමක් හොඳ හිතින් කෙනෙකුට කරන්න පුළුවන්, කෙනෙකුට හරි කෙනෙකුට කරදරයක් නොවෙන්න ජීවත් වීම සහ කෙනෙකුට හොඳක් කිරීම අදහස් කිරීම. ඒ කියන්නේ තමුන්ගේ ජීවිතයෙන් කෙනෙකුට කරදරයක් නොවි අනිකට උදව්වක් කිරීම ගැන ජීවත් වීම ගැනයි මගේ අදහස. ඉතින් ඒකත් ඇත්ත වශයෙන් සිල්වත් වීමේම දිනුවක් තමයි නේද? එහෙමයි මට හිතෙන්නේ. තේරුවන් සර්ණයි. චන්දන මහත්මයා, ඔබතුමාට නැගලා තියෙන ගුණවත් භාවයේ සම්බන්ධ. ඔව්, තේරුවන් සර්ණයි කියන දිනාට මම නම් හිතන්නේ මේ ගුණවත් භාවය කියලා එන එක ගොඩක් මෙන්නේ මේ උපතින්ම එන එකක්, ගොඩක් සංසාරේ දිනු කරපු එකක් තමයි ගුණවත් බව. නමුත් ඉතින් ගුණවත් නැති එක්කෙනෙකුට දැන් සාත්මිය ලබාගෙන දැන් මේ ධර්මයේ අහනකොට ගුණවත් වෙන්න පුළුවන්, ඒක දිනු කරගන්න පුළුවන්. මම දැකලා තියෙනවා, මම අපි ජීවත් වෙන්නේ පිටරටවල. එතකොට මේ බුද්ධඝමට දැන් අපි මේ බුදුහාමතුරුන්ගේ ධර්මය අහලා අය නැති අය ඉන්නවනේ මේ රටේ වුණතන. මේ අයගේ තියෙනවා සමහර වෙලාවට මේ ධර්මය දිනු කරන මේ බණ විතර අහන අයට වැඩිය ගුණවත් බවක් තියෙනවා මේ රටේ, මේ මම ඉන්න රටේ අයගේ. ඉතින් ඒක උපතින්ම එන දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඒක මේ කියන්නේ ක්වොලිටිය. ක්වොලිටිය කියලානේ කියන්නේ. දැන් මේ බඩු වල නම් තියෙන ක්වොලිටියක්. එතකොට දැන් මේ පළතුරු ආහාර ඒ වගේ තියෙනවා ගුණවත් බව, ඒක ක්වොලිටිය. නමුත් මේ මිනිසුන්ගේ ක්වොලිටිය නැත්නම් මේ ගුණවත් බව කියන එක මේ දැන් මේ ධර්මය අහලා ඒක දිනු කරගන්නවද නැත්නම් මේ දැන් අගුණයේ තියෙන එක්කනාට මේ උතුම් ආත්මය ලබාගෙන ඒක අහලා ලානිත්යගේ දැනගෙන අනුන්ට කරදර යන වි ජීවත් ඉන්නේ එකම නෙවෙයි, ඊට වැඩිය තමාගේ ඒ ගුණවත් බවත් තිබිය යුතුයි කියලායි මගේ අදහස්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි චන්දන මහත්තයා. තේන මහත්තයා, ඔබතුමාට පුළුවන් එකතු වෙන්න ගුණවත් භාවයේ සම්බන්ධයෙන්. තිරුවන් සරණයි. මුදුම සමාවි ළමයි අදහඳ වෙනස හින්ද මොකද මේ අසනීප තත්ත්වය නිසා මේ ගුණවත් භාවය කියනකොට ඉස්සෙල්ලා මට තේරුම් ගන්න ඕන මේ ගුණය කියන්නේ මොකක්ද කියලා. ඒක ගැන හිතනකොට දැන් අපි කියන සමහර එළවලු සමහර පළතුරු එහෙම එක එක දේවල් වලට ගුණයි, සමහර ඒවා අගුණයි කියලා. ඒතකොට ගුණයි කියලා කියන්නේ ඒක අපිට ඒකෙන් අපිට සහනයක් තියෙනවා කියන එක. ඒතකොට ඒ වගේම තමයි ගුණවත් භාවය කියන්නේ අපේ ජීවිතේට සහනයක් තියෙනවා නම් ඒකට තමයි ගුණවත් භාවය කියලා කියන්නේ. එතකොට ඒක ගුණේ රැකීම, ගුණවත් බව, ගුණේ අපිට ජීවිතේ ගුණවත් ගුණේ කියන එක. කියන්නේ එතකොට ජීවිතේ ගුණේ කියලා කියන්නේ අපේ ජීවිත සැනසෙල්ල. අපේ ජීවිත සැනසෙල්ලේ තියෙනවා නම් ඒකට කියනවා අපි ඒක තමයි අපේ ගුණේ. එතකොට ජීවිත සැනසෙල්ල පවත්වාගෙන ඉන්න පුළුවන් නම් නැත්නම් ඒක ඉබේම පවතිනවා නම් එතකොට ඒකට තමයි ගුණවත්කම කියලා කියන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම ගුණවත්කම තියෙන රහතන් වහන්සේටයි. මොකද කිසිම අවස්ථාවක ක්ලේශයක් නැති නිසා සැනසille කිසිම අඩුවක් නැහැ. නමුත් අපිටත් රහතන් වහන්සේ කෙනෙකුට ප්‍රමාණයට ගන්න බැරි වුණා. යම් කිසි ප්‍රමාණයකට ගුණවත්කම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ජීවිතයේ සැනසille ඇති කරගන්න. දැන් අපි දන්නවා බුදුහාමුදුරන් උන්වහන්සේගේ ජීවිතයේ සැනසille ගත කරපු නිසා සියලු ලෝක සත්‍යයන්ටම ඒක ගුණයක් වුණා. ඒක අතුරු ඵලයක්. ඒ වගේම තමයි අපි අපේ ගුණය අපේ ජීවිතයේ සැනසille ඉන්නවා නම් අපිත් එක්ක ආශ්‍රය කරන හැමෝටම සැනසillaක්මයි ලැබෙන්නේ. එතකොට මේ ගුණය ලැබෙන්නේ කොහොමද කියන එක නැවත බැලුවාම අර මූලික தත්ත්වයට මෙනවා. මොකද ක්ලේශ නැතිකම, ක්ලේශ ද නැති, ක්ලේශ අඩුකම, ක්ලේශ නැතිකම, ක්ලේශ අඩුවෙන තරමට එයාගේ ගුණවත්කම එන්නේ ටික ටික වැඩි වෙනවා. ඒ කියන්නේ සැනසිල්ල වැඩි වෙනවා. ඉතින් මේක තමයි මට හිතෙන ගුණවත්කම කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන මාතෘකාව අගනා අදහස් කීපයක් සේන මහත්මයා අපි ඉදිරිපත් කළා. දිල්රුක් මහත්මයා, මම ඔබතුමාට යොමු වෙන්නම්. ගුණවත්කම ගැන අපිට යම් කිසි කරුණු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. හැම දිනකටම තුරුණුවන් සරණයි. මම හිතන්නේ කල්යාණ මිත්‍ර බොහෝ දිනාගේ අදහස් එක ටික කියවන මට තේරෙන විදිහට, ඒ කියන්නේ මට දැනෙන විදිහට ඒ සමාන්තරව වගේ තමයි තේරුම තියෙන්නේ. දැන් මම හිතන්නේ තව වටිනාම වචන කීපයක් මට නම් සෑහෙන හිතට වැදිච්ච වචන කීපයක් විසින මහත්මයා සඳහන් කළේ ඒ අර මේ සැනසිලි ගතිය. එතකොට මේ චන්දන මහත්මයා සඳහන් කළ දැන් අපි සීලයේ අපි යම් ආයාසයකින් යම් කිසි අදිෂ්ඨානයකින් එහෙම නැත්නම් කිසි ඒ විදිහට ශ්‍රද්ධාවකින් අපි ආරක්ෂා කරගෙන ඉන්නකොට මේක ඒකෙන් එස්ටැබ්ලිෂ් වෙච්ච ක්වොලිටි එකක් වගේ තමයි මට ගුණවත්කම කියන එක තේරෙන්නේ. ඒතර සීලය කියන එක ඒ විදිහට ශ්‍රද්ධාවකින් අපිට යම් කිසි ප්‍රත්‍යක්ෂයක් වෙලා ඒක අපි ජීවිතේ මේම කොටසක් බවට පත් වෙනවා වගේ ගතියක් වගේ තමයි මට දැනෙන්නේ. ඒක දැන් ප්‍රායෝගික උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි දැන් මේ ධම්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඉතින් අපි ඇත්තටම මේ කල්යාණ මිත්‍රයෝ අපිට බොහොම කරුණාවෙන් සැලකන්නේ, කතා කරන්නේ, ඒ වගේම ඉතින් මේ වගේ සාකච්ඡාවකට අවසන් වුණාම සම්බන්ධ වෙනකොටත් හිතට දැනෙන ගතියක්, සනසිල්ලක් මන්තන් යකි හැමෝටම දැනෙනවා ඒක. දැන් මම ඔක බලනවා. දැන් මම ඔෆිස් එකේ දැන් ඔබතුමාම දන්නවා ඇති අපේ මේ වේ තිනෝ හැපි අව ඔය ආදී වශයෙන් එක කට්ටිය සම්බන්ධ වෙන වෙලාවල් ඒ වගේ වෙලාවක කතා කරනකොට කතා කරන මාතෘකා විලාස එතකොට යොදන වචන මාලා ඒ ආදී වශයෙන් බලනකොට ඇත්තටම අර හොළු ඉබේම හිතට එනවා මේ ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවට මට දැනෙච්ච සැනසෙල්ලයි මගේ මේ ඇඟට දැනෙන දේ. සැනසෙල්ලයි මේ වෙලාවේ කොච්චර වෙනසක් තියනවද කියලා. ඉතින් අන්න ඒ වගේ අපිට අර ප්‍රත්‍යක්ෂයෙන්ම තේරෙන්න ගන්නවා මේ සීලය ටික ටිකක් මේව ආරක්ෂා වෙනකොට මේක මගේ ජීවිතයට කොච්චර සැනසෙල්ලක් මේ මාර්ගයෙන් ලැබෙනවද කියලා. ඒක මම හිතන්නේ දැනෙන එක හරි වැදගත් කියලා හිතනවා. මේ ගුණවත්කම මොකද ගුණවත්කම අනුන්ට පෙන්වන දෙයක් නෙවෙයි වගේ තමයි ඒක මටම තියෙන මේක මේ තුලින්ම ස්ථාවර වෙච්ච ගතියක් වගේ තමයි මට හිතෙන්නේ. චන්දන මාත්මය කලින් සඳහන් කළා වගේ අර දැන් මේ රැට නිදාගත්තාම නම් හැමෝම සිල් වගේ දැන් එතන ඒකත් ඒක සෑහෙන මම හිතන්නේ දෙකක්මක් තියෙනවා මට නම්. මොකද මේ එකක් තමයි ඒ වගේ ඉතින් ඒක මම දකින්නේ දැන් අනුන්ට චෝදනාවක්වත් මට චෝදනාවක්වත් වශයෙන් නෙවෙයි. ඒක අර සීලයේ මගෙම තියෙන work in progress එක වගේ. මොකද දැන් පෞද්ගලිකව මම ගත්තොත් මන්නම් මේ සෑහෙන වර්ධින වෙලාවල් තියෙනවා සෑහෙන. මේ ඉතින් ඒක මට චෝදනා කරගන්න හදන්නේ නැහැ මම නම්. දැන් මේ සංසාර මිත්‍ර කාලයක් මේ ලෝභ ද්වේෂ මෝහ මේ වලින් ගිහිල්ලා කොයි කොයි තත්ත්වල හිටියත් දන්නේ නැහැනේ. මොකක්කරි පිනකට මේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය ලැබිලා තියෙනවා, ධර්මයේ ආහන ලැබිලා තියෙන වෙලාවේ. ඉතින් ඒ වගේ දේවල් ගැන බලලා ඒව තමයි අර අපේ මේ යුද්ධ පිටිය වගේ අර බැටල් ග්‍රවුන්ඩ් එක වෙන්නේ වගේ ඔයගේ අවස්ථා. මොකද මේ අපි දැන් අර මම කලින් කිව්වා වගේ මේ කල්යාණ මිත්‍රයෝ අස්තර සම්බන්ධ වෙලා ඉන්න වෙලාවල් වලට එහෙම දේවල් වෙනවා වෙන්න තියන්නේ නැහැ. මොකද බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන කල්යාණ මිත්‍රයෝ ඉන්නේ. ඒ නමුත් අපි හිතමු එහෙම නැති වෙලාවක අපි එළියේ නැති අවස්ථාවක අපි ධර්මයේ ආදරණ පැති නැති කෙනෙක් එහෙම නැත්තම් වෙනත් අවස්ථාවල අපිට මුහුණ දෙනකොට මේවා අපේ අර පරණ අනුසය එහෙම නැත්තම් කෙලෙස් වලට වදින තැන් වලට මොනවා හරි අපේ තියෙන කිසියම් එක්ස්පීරියන්ස් එකක් ආවොත් එහෙම නැත්නම් ඒ වගේ අවස්ථාවක් ආවොත් ඒ වගේ ඒවා තමයි අපේ යුද පිටි. ඉතින් ඒ වගේ වෙලාවක මං හිතන්නේ සීලේ අර ඔබතුමා සඳහන් කළා වගේ ඉන්ද්‍රිය සංවර, ඉන්ද්‍රිය භාවනා ඒ පැත්තට යෑමෙන්ම තමයි රැහෙන ඒ දියුණුවක් ලැබෙන්න වෙන්නේ කියලා මට හිතෙනේ. ඒ වගේ වෙලාවල් වලට එහෙම බලන්නම වෙනම සෑහෙන පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් වලදී අපිට ඇත්තටම ඒක යොදා ගන්න. ඉතින් මේ වගේ දෙයක් තමයි මට අදහසක් වශයෙන් තියෙන්නේ. ජයන්ත මහත්මයා, ඒව හැම දෙයක්ම මාර්ගයේ කොටස් වශයෙන් තමයි මම දකින්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අස්මාන සෙන්දිරුක් මහත්මයා. මම හිතනවා සේන මහත්මයා, දෙරුක් මහත්මයා අපිට හොඳ පදනමක් දාලා දුන්නා. මොකද්ද ගුණවන්ත බව කියන්නේ කියන එකට බොහොම හොඳ සාධක ඇතුව අපිට පෙන්වුවේ. මේ සිල්වත් බව කියන එක කෙනෙක් තුළ පරිණත බවට පත් වෙනවා, නැත්නම් එස්ටැබ්ලිෂ් වෙනකොට ඇති වෙන දෙයක් හැටියට, තමන් එක්ස්පීරියන්ස් කරන දෙයක් හැටියට. විශේෂයෙන් ඒක තමන් එක්ස්පීරියන්ස් කරන දෙයක් හැටියට කියන එක උගාක් වටිනවා. මොකද මේක කාටවත් පේන්න කරන දෙයක් නෙවෙයි. මේක තමන්ට දැනෙනවා නම් යම් කිසි සහනයක්ද මගේ දිනචරියාව තුළින්, මගේ චර්යාව තුළින් මට දැනෙනවා නම් සහනයක්. ඒ කියන්නේ ඒ පැත්තට අඩිතාලම් තෝරන නංවාගෙන යන බවක් තමයි දැනෙන්නේ කියන එක තමයි මම හිතන්නේ ඔබ දෙදෙනාම කියුවේ. මම ඒකත් එතන තියන පසුව මතු කිරීමේ අදහසෙන් ප්‍රීති මහත්මයාට ඊළඟට ප්‍රශාන් මහත්මයාට යොමු වෙනවා. ප්‍රීති මහත්මයා. තෙරුවන් සරණයි සියලු දෙනාට. අපේ කල්‍යාණ මිත්‍රයන් ගොඩක් කරුණු මතු කරා ගුණවත් බව සම්බන්ධයෙන්. මම පොඩ්ඩක් හිතුවා එක කොහොමද තේරුම් ගන්න කියන එක ආගමානුකූලව. දැන් අපි කලින් කතා කරා සිල්වත් බව, සීලය කියන එක කෙලින්ම කාය සහ වචනය දෙකෙන් තමයි ඒක ඇති වෙන්නේ. එතකට සිත කියන එක ඇතිුනේ නැහැ. එතකොට මට පොඩක් මම තේරුම් ගන්න එක මගේ දැනුම අඩුකම නිසා මම හිත කොහොමද මේ ගුණය කියන එක තේරුම් ගන්නේ? ඒ කියන්නේ අගමානුකූල. එතකොට මට මතක් වුණා මේ දැන් බුදු ගුණ, ඒ කියන්නේ අපි බුදුරජාන් වහන්සේගේ ගුණ අනන්තයි. ඒ වගේම අපි ගුණයන් නමයක් ගැන, ඒ කියන්නේ ප්‍රධාන, ඒ කියන්නේ නමයක් ගැන කතා කරනවා. එතකොට ඒ ගුණ මට හිතුණා ඒ ගුණයන්ද ඒ ගුණයන් කියලා කියන්නේ කියන එක. එතකොට අපිට ඒ ගුණ කෙරින්ම කියන අර්ථ දක්වලා තියෙනවා මේවා තමයි ගුණයන් කියන්නේ. එතකොට මට හිතුණා අපේ කල්යන් මිත්‍යන්ගෙන් දැනගන්න. එතකොට අපි ගුණවත් බව කියනකොට අපිට පුළුවන්ද ටිකක් ඊට වඩා ඒ කියන්නේ මේ ඩෙෆිනිෂන්ස් වගේ ගන්න, ඒ කියන්නේ ජෙනරලයිස් වගේ නැතුව රයිට් මේ ගුණයන් මට තියෙනවා, මම අපි වර්ධනය කරගන්න කැමති මේ ගුණයන්. ඒ කියන්නේ ආගමානුකූලව හිතලා අපි දැන් සිල්වත් බව ගැන කතා කරා. ඒක ගුණවත් බව කියන එකත් ඒ වගේ අපිට එතකොට හරියටම දැන් රයිට් මගේ මේ ගුණයන් තියෙනවා වගේ. මගේ ප්‍රශ්නේ හරියද දන්නේ නැහැ. ඒ සම්බන්ධ පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුණා. තෙරුවන් සරණයි. දැන් අපි ඒකත් සාකච්ඡාවට ගැනීමේ බලාපොරොත්තු ඇතුව අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරියට. ඒ පිළිබඳව දිරුත් මහත්මයාත් ඒ වගේම සේන මහත්මයාත් ආදී සේන මහත්මයාත් එක්ක දැනට මම අපි දැනට කතා කර හිටපු මාතෘකාව යටතේ යමක් අදහසක් දැක්වීමට රොෂාන් මහත්මයාට සම්මානතිරවස්තරයි. කොටිම මම ගුණවන්තභාවය කියන එක නිකන් පින් කරන එකයි. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු සිල්වන්තභාවය කියන්නේ පවින් වැළකීම කියන එකයි වගේ කියලා කෙටියෙන් මතක තියාගෙන ඉන්නවා. දැන් ඇත්තටම ඉතින් ඒක ඉස්ලාම ජයන්ත මහත්තයා අහපු ප්‍රශ්නයට පිළිතුරක් විදිහට මේ ඒක ඇත්තටම ඉතින් ඒ කියන්නේ සීලවන්තභාවයේ ඉදිරියට යෑමක් කියන එක ඒකෙන් පැහැදිලි. මොකද පව් නොකර හිටියයි කියලා අපිට දැන් දැන් අපි මානුෂ්‍ය භාවයක් ලැබිලා මේ දුර්ලභ ෂණ සම්පත්තියෙන් අපි ප්‍රයෝජනයක් ගන්න නම් අපි ගුණවන්ත භාවයත් ඇත්තටම වැඩි කරගන්න ඕනේ. දැන් එතකොට දැන් මෙතන තව කියවෙච්ච දෙයක් තමයි දැන් අපේ ඔෆිස් වල වගේ අපි ඇත්තටම දකිනවා දැන් බුද්ධ ආගමේ නොවුනට මේ සමහරක් ආගම සමහරක් පිටක් ඇතරික් වගේ වෙන්න පුළුවන් මේ ඉන්නවා බොහෝම ඒ කියන්නේ ඒගොල්ලන් ගොඩක් වෙලාවට වචනකින්වත් කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. හැමෝම කැමති කවුරුවත් කවදාවත් මේ වහත්ය ගැන වැරද්දක් කියනවවත් මට ඇහිලා නැහැ. සමහරක් වෙලාවට දැන් ඒ වගේ ඉන්නවා. එතකොට දැන් ඒකේ තියෙන්නේ දැන් ඒ ඇවතුම් පැවතුම් ඒ සීලවන්ත භාවය කියන එක දැන් අපි අර ඉස්සලා නම් කරපු අපි සාමාන්‍යයෙන් කියන පංචශීල අටශීල දසශීල ඊට පස්සේ මේ හාමුදුරුවෝ වගේ වෙනකොට තව 200 ගානක් විතර 200 මට හරියට කියන්න බෑ ගාන. එතකොට ඒ වගේ ඊළඟට ඒ වගේ අපිට ඒක ප්‍රගුණ කරන් යන්න පුළුවන්. එතකොට දැන් මගේ පොයින්ට් එක ඇවිල්ලා දැන් මේක අපි මේක මේ මේ අරක වඩනවා මේක වඩනවා කිය කි නැතුව මේක ඇත්තටම අර දැන් මම එක තැනකදී මට මේ තේරුණා දැන් අද්දාව කියන එක දැන් මේ හොඳ ඉන්ද්‍රියන් මඩා ගන්නවා කියන එක මේ ඉන්ද්‍රියන් පවා වැඩෙනවා කියන එක. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒක මේ අපි ඒ මාර්ගයේ යනකොට මේ ඒක මේ දැන් අර සප්ත බුද්ධංග ධර්ම වැඩෙනවා වගේ මේ අපේ ඒ ඇහැ යන්නේ ඊට පස්සේ ඒ හොඳ දේවල් හොයාගෙන අර අපේ අර මුලින් තිබුණ දැන් අර දැන් ඔකට උදාහරණ විදිහට කියන්නේ අර මොකද අලියට තියෙන ගිනි වගේ තියෙන අර ක්‍රේෂ මූල පුළුවන් තරම් අර ඒක වළක්ව ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒක මේ අපිට තේරෙනවා දැන් අපිටම සමහර දේවල් නිකම්ම තේරෙනවා. අර ඉස්සර කියලාවත් නවත්ත ගන්න බැරි දේවල් දැන් නිකම්ම තේරෙනවා. ඒ වගේ ඉතින් මේ දෙක ඉතින් බොහොම සීලවන්තන් ගුණවන්තන් ඔය හාමුදුරන්ට උනන් අපි අන්තිමටම වන්දින මේ කියන්නේ දැන් අපිට ඒ තත්ත්වයට අපි මොකක් හරි යමක් කරා ළඟා වෙන්න මේක ඉලක්ක කරගන්න ඕනේ. නමුත් අපි දන්නේ හරියටම දැන් මෙතන තියෙන්න ඕන මේක ප්‍රමාණ වශයෙන් මේ ඕකේ quantity and quality නැති වුණා අපිට ඒ පැත්තට නැඹුරුවක් තියෙනවා නම් මේ ඇයි අවශ්‍ය දේවල් ඒකයි මේ සමහරක් මේ ඔය එක එක්කෙනාගේ පාත් එකත් ඕක වෙනස්. එතකොට දැන් අපි තමා විසින් තමාට මට තේරලා තියෙන දේ තමයි ඔය දැනගත යුතු ධර්මයක් කරව මේවා කියලා කියන්නේ. ඉතින් මේක ඇත්තටම මේ ඒ අර දැන් මං හිතන ජයන්ත මහත්තයාගෙන් එක කියවුණා. ඒ කියන්නේ මේ මේ මේක කරන් යනකොට සම්මන්ත්‍රම තේරෙනවා. දැන් මේ යන පාර හරි මේ මේ මේ මේක තමයි දැන් වඩන්න ඕනේ මේ කියන්නේ ගුණවන්තභාවය ගත්තොත් මේ මෙන්න මේ වගේ පින් කරන්න ඕනේ දැන් අපි මේ මේ මේ බණහන එක ගැන අපි දැන් මේ මේ ඉරිදා මට ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම ගොඩක් යොමු වුණේ ඇත්තටම මේ මේ ඉරිදා මේ සත්‍ය ජීවිතමාගේ මේ සාකච්ඡාවෙන් උඩට මේ කල්යාණ මිත්‍රයන්ට බොහොම පින් මේ දැන් ඉතින් ඇත්තටම ඒ දවස්වල කියනවනම් ඇත්තටම කියනවනම් මගේ තිබ්බ සත්‍ය බොහොම බොහොම අඩුයි සමහරක් වෙලාවට කියන දේවල් ඇත්තටම තේරුන්නේ නැහැ සමහරක් වෙලාවට කාර්තුම් පාර අහනකල් ඉතින් ඉතින් ඒක ඒ වගේම අර ප්‍රඥාව කියන එකත් ඔක වැඩෙනවා ඊට පස්සේ දැන් මේ ඒක ප්‍රගුණ කරන් යන්නේ ඒ හැම දෙයක්ම නවත්තන්න නැතුව ප්‍රගුණ කරන් යන්නේ තමයි කෙරෙන්න ඕන කියන එක තමයි මම මට හිතලා තියෙන්නේ. දැන් මේ මේ ඇත්තටම මේක පවත්වාගෙන යන්න දැන් අදුණ ජයන්ත මහත්තයා දරපු මේ ප්‍රයත්නය මම දැක්කා. ඒ වගේම දැන් මේවට කරන කැපකිරීම දැන් අපිට හිතාගන්නත් බැහැ. දැන් සමහර කෙනා හාමුදුරු කෙනෙක් කරන කැපවීම කොච්චරක්ද කියලා. එතකොට මේ අපි මේ දැන් මම හිතන්නේ ගොඩක් අයට අත්දැකීම ලැබුණා ඕස්ට්‍රේලියාවේ දැන් අර දිනාලංකාර හාමුදුරුව මේ නව ශ්‍රීලන්තේ වැඩලා මේ ඒ හැම තැනකටම ගිහිල්ලා මං හිතන්නේ ඒ කියන්නේ තමන්ගේ වෙස්සක් බලන්නේ නැහැ කොයි වෙලාවකවත් මේ ඒවට කරන ඒ කියන්නේ ඒක අමුතුම ඒකට තියෙන්න ඕන ඇති ඉතින් අර ක්වොලිටි කියන එකේ මේ අපිට හිතා ගන්නවත් බෑ ඒ තියෙන්න ඕන මේ ප්‍රමාණය මත්නම් ඇත්තට මේ කියන්නේ ඒ තරම් පුදුම කැපවීමක් මේ ඒ වගේම දැන් ඒ තියෙන මේ ගුණවන්තභාවය නිසා සමහරක් වෙලාවට මේ දැන් කාගේ හරි මත්තනේ අඩුපාඩු සිද්ධ වෙන්නත් පුළුවන් අපේ අතින් සිද්ධ ඒ කියන්නේ ඒවා පවා නොතක්කා සමහරක් වෙලාවට ඒ දේවල් හදාගෙන එහෙම කරන්න ඒ කියන්නේ පුදුම ගුණවන්තභාවයක් තියෙනවනේ එතකොට මේ ඒකයි මම ඇත්තටම දැන් දකින්න දේ තමයි මේ ඒක මේ ඒ පුද්ගලයා වශයෙන් දැන් අපි මේ දැන් අන්තිමටම දැන් බුද්ධාගමේ විදිහට නම් ඔය සත්‍ය පුද්ගලභාවයත් හොස්සෙ කරන්න ඕනේ කියලා දැන් අපි මේ යන ගමනේ අපි මේක පාරුවක් විදිහට පාවිච්චි කරන නිසා ඒ පුද්ගල සංඥාවේ දැන් එතන මේ දකින්න ඒ ಗುಣ කියන එක හරිම මේ එතන අපේ මෙහෙර ගන්න ඕනේ මෙහෙමයි එහෙම කියන ඒ සිතුවිල්ල මේක කන්ටිනියුස්ලි කරන්න ඕනේ මේ මහඟු අවස්ථාව අතරින්න බෑ මේ එන්නේ වගේ ඒ වගේ සිතුවිලි දැන් මම මේ ඇත්තටම මේ අදිෂ්ඨානයක් කරගෙන තියෙනවා දැන් මේ පුළුවන් තරම් දැන් මොනවා හරි තියෙනවා නම් රස්සාවෙන් අස්කරක්කම නැහැ කියලා. දැන් ඒ කියන්නේ සමහරක් වෙලාවට හැමෝටම තියෙන ප්‍රශ්නනේ දැන් මම ඉන්න පළාතන සමහරක් වෙලාවට මට දැන් කිලෝමීටර් 500ක් විතර යන්න වෙනවා එක එක පැති වලට. ගිහිලා හරි ඒ තියෙන තැන හොයාගෙන ඉතින් දැන් ඒ කරන කැපකිරීම එච්චර ලොකු කැපකිරීමක් කියලා මේ දැන් සමහර කෙනෙක් කියනවත් සමහරක් වෙලාවට සිද්ධි එහෙම කියනවාද නමුත් මට හිතෙනවා දැන් ඒ අර වගේ අපි කැම්පේයා කරත් ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ කරපු කැපීමත් එක්ක කැම්පේයා කරන්න කොහොමද බෑ නමුත් අපි දකින්න ඒ වගේ මේ ගුණවන්ත ඒ වගේ කට්ටියගේ එතකොට මේ ඒ කරන කැපවීම දැන් දළුවත්ත මහත්තයාද මෙතන නැති වුණත් අපි කියන්න ඕනේ මේ සත්‍ය ජීවිතමා ඇත්තටම මේ පුදුම කැපවීමක් කරන්නේ ඒක කරන්න ඉතින් පුදුම කරුණාවක් තියෙන්න ඕනේ මේ අනිත් අය ගැන මේ ඒවා මේ ඇත්තටම මේ ඒවා නිකම්ම දැන් මගේ නම් මට තේරෙනවා මේ අර තිබ්බ නැති ලක්ෂණ නිකම්ම පහළ වෙනවා ඒ කියන්නේ පුදුම ඇතුළෙන් මේක එන්නේ ඉතින් මේ පෙරවන් සරණ හැමෝටම පොඩ්ඩක් කාලේ වැඩිපුර ගත්තනම් සමා වෙන්න බොහොම දේශනා ප්‍රශ්න මාර්ගනේ බොහොම තේ කරනු කරන මතු කරාට සමස්තන්නේ අපිට මූලික වශයෙන්ම කාරණු යම් කිසි ප්‍රමාණයකින් තේරුණා මේ සීල්වන්ත භාවයත් ගුණවන්ත භාවයත් කියන එක මම තව පොඩි කාරණා කීපයක් ඉදිරිපත් කරන්නම් මේක තවදුරටත් අපිට අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න දැන් අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කොටස් දෙකක් සම්මා වාචා සම්මා සම්මන්ත කියලා. එතකොට සම්මා වාචා කියන එක අර්ථකථන තියෙන මිත්‍යා වාචා වලින් වැළකින එක. එතකොට දැන් ඒ වගේම සම්මා කම්මන්ත කියන එක අර්ථ දක්වන්නේ මිත්‍යා කම්මන්තයෙන් වළකින එක. එතකොට සම්මා වාචා වලට රැටෙන්නේ මිත්‍යා වාචා වලින් වැළකින එක නම් එතකොට අපි මුලින්ම දැනගන්න මිත්‍යා වාචා කියන්නේ මොකක්ද කියලා. එතකොට එතනදී කාරණා හතරක් සම්බන්ධ කරගන්න ඒක තමයි මුසාවාදයේ පරස වචනේ පිසුන වාචය සම්පප්පලාපේ නැත්නම් බොරු කියන එක ඊළඟට පරස වචන කියන එක ඊළඟට කේලම් කියන එක එන සම්ප්‍රප්පලාප කියන වැඩ කර නැති සේවල් කතා කරන එක කියන්නේ. ඒතර අපි කියන්නේ 30 කතා නැත්නම් 20 කතා කියලා ඒවා තමයි සම්ප්‍රප්පලාප කියලා කියන්නේ. ඒ වයින් වැලකින එක තමයි සම්මා වාචා කියලා අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට සම්මා කම්මන්ත කියන්නේ මිත්‍යා කම්මන්තයෙන් වළකින එක කියලා. එතකොට මිත්‍යා කම්මන්ත කියන එකට මිත්‍යා කර්මාන්ත මොනවද? එතන කියනවා ප්‍රාණඝාතය, වගේම නොදුන් දේ ගැනීම, ඊළඟට කාම මිත්‍යාචාරය කියන එක මිත්‍යා කම්මන්ත හැටියට. සම්මා කම්මන්ත කියන්නේ ඒකකින් වැළකීම. ඕක තවදුරටත් මේ විදිහට අර්ථ දැක්වීමක් කරනවා. ඒ තමයි සම්මා වාචා කියනකොට කොටස් දෙකකට බෙදෙනවා. කතා සම්මා වාචා ඊළඟට විරති සම්මා වාචා කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේක විශේෂයෙන්ම අභිධර්මයේ සම්බන්ධයෙන් කරන බෙදීමක් හැටියට යම්ම ඉගෙනගෙන තියෙන්නේ. එතකොට දැන් කතා සම්මා වාචා කියනකොට බලන්න කෙනෙක් සත්‍ය කතා කරනවා නම් බිඳවන්නේ කවුරු කාවවත් බිඳවන්නේ නැතුව ඉන්නවා නම් කේලම් ආදීන් වලට හවුල් වෙන්නේ නැතුව ඒ වගේම සම්පප්පලාප් කියන්නේ නැතුව පරසෝචන කියන්නේ ඉන්නවා නම් ඒ ඉන්න කෙනාට අපි ඒ කියන්නේ ඒ චරිතයට අපි කියනවා සම්මා වාචාවෙන් යුක්ත කෙනෙක් කියලා. එතකොට තව දෙයක් තියෙනවා විරති සම්මා වාචා කියලා. ඔන්න ඔක හරියම වැදගත් කොටසක් වෙයි විරති සම්මා වාචා. ඒ කියන්නේ දැන් අපිට දැන් බලන්න අපි දැන් අපි සාමාන්‍ය ජීවිතේ ගත්තොත් සාමාන්‍ය මනුස්සයෙක් ගත කරන ජීවිතේ ගත්තොත් මදුරුවේ කැවිලා ඇඟේ වැහුවේ නැත්නම් එළවගෙන ගිහිල්ලා මදුරුවෙක් මරන්න කාටවත් ඒ තරම්ම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එහෙම ඇත්ත ඇති. නමුත් ඇඟේ වහලා මේක විදිනකොට රිදිනකොට තමයි අතක් උස්සවලා මේ සීලයක් නැති කෙනෙක් ඒ සතාව මරන්නේ. දැන් ওই විරති කියන එකෙන් අදහස් කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවක් ආවත් දැන් මදුරුවෙක් කැවිලා ඇඟේ වැහුවත් එතන හොඳටම මරන්න දැන් සාමාන්‍යයෙන් මේ ධර්මයේ අහපු නැති පුතග්ජනයෙකුට හොඳටම අවස්ථාවක් තියෙනවා ඒ වෙලාවේ මරන්න. නමුත් මේ ධර්මයේ අහපු කෙනෙක් හැටියට ඒ මම මේ සතා මැරුවොත් මගේ ප්‍රාණඝාතය අකුසලයේ කෙරෙනවා කියලා සිල්වත් භාවයේ නිසා එයා මොකද කරන්නේ? ඒ විත්තික්කම අවස්ථාවට යන්නේ නැතුව මදුරුවව එළවලා දානවා, මරන්නේ නැහැ. නැත්තම් එතනින් අයින් වෙලා යනවා. ගේ ඇතුළට යනවා. එළිය නම් ඉන්නේ මේ වෙලාවේ මදුරු කන වෙලාවක් කියලා එළිය ඇතුළට යනවා. ඒ වගේ නොමරා මරන්න තියෙන අවස්ථාවෙත් නොමරා ඉන්නවා නම් සතෙක්ව ඒකට කියනවා අපි විරති සම්මා කම්මන්ත කියලා. ඒ වගේම විරති සම්මා වාචා කියලා කියනවා. ඒ වගේම විරති සම්මා කම්මන්ත වලට තමයි යම් කිසි දෙයක් හොරකම් කරන්න හොඳටම ඉඩ තියෙනවා. කවුරුත් දකින්නෙත් නැහැ. හොරකම් කරව බවත් කවුරුත් දන්නෙත් නැහැ. එහෙම තියෙද්දි මේ බඩුව තමන්ටත් ඕනේ. එහෙම තියෙද්දි එයා සීලේක පිටලා සීලේ මතක් කරගෙන එයා හොරහන් කරන්නේ නැත්තම් ඒකට කියනවා විරති සම්මා කම්මන්තේ. ඒ වගේම කාමයේ වරදවා හැසිරෙන්න හොඳටම ඉඩ ප්‍රස්තා තියෙනකොට ඒ සීලේ සී කරලා මම මෙහෙම කරන්නේ මේක වැරදි බව දැනගෙන අරි වෙනවා නම් ඒක කියනවා විරති සම්මා කම්මන්තේ. ඒකට ඒ අකුසල් තුනෙන්ම හිතල වැලකිලා අවස්ථාව තිබිලත් වැලකලා ඉන්නවට කියනවා විරති සම්මා කම්මන්තේ කියලා. ඒ වගේම විරති සම්මා වාචාව කියන්නේ ඒ වගේ දෙයක්. හොඳටම බොරු කියන්න පුළුවන්. දැන් බොරු කිව්වොත් මම නිදහස් වෙනවා. මේ කවුරු හරි මොකක් හරි චෝදනාවක් කරනවා මම කිව්වොත් මම නෙවෙයි ඒක කරේ කියලා මම කරලා තියෙද්දි මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඒකෙන් නිදහස් වෙනවා. වෙන කවුරු හරි අහුවේ ඒකට. නමුත් අරක කියන හිතලා මේක මම සීලයක පිළිහිටලා ඉන්නේ මම බොරු කියන්නේ නැහැ කියලා ඒ නිසා මම මේ බොරුව කියන්නේ නැහැ කියලා ඉතින් බොරු කියන්න අවස්ථාවක් තියෙද්දි නොකිය ඉන්නවා නම් ඒකට කියනවා විරති සම්මා වාචා කියලා. ඒ වගේම කේලම් කියන්න අවස්ථාවක් තියෙද්දි නොකිය. මේ හොද්දටම මේ කටට මේනවා මේ මොකක් හරි වැරද්දක් වෙලා කෙනෙක් තව කෙනෙක් ගැන කියපු වැරද්දක් කියන්න ඕනේ කියලා. නමුත් කියන්නේ මේකෙන් නරකක් වෙනවා මගේ සීලේ කැඩෙනවා ඒ ආදි වශයෙන් හිතලා හොද්දටම කියන්න තියෙන අවස්ථාව ගැන අවස්ථාව තිබිද්දිත් ඒක නොකිය ඉන්නවා නම් ඒක විරතියට වැටෙනවා. ඒ වගේම තමයි සම්පප්පලාපත් පරසවාච කියන එකත් හොඳටම මේ බණින්න හොඳටම වචනකට තේනවා. නමුත් බණින්නේ නැහැ. මොකද මගේ සීලයක් තියෙනවා. මේ සීලයක් ඇතිනවා. මේක මට හොඳ නැහැ. මගේ සීලයටත් හොඳ නැහැ. අනිත් කෙනාටත් හොඳ නැහැ කියලා ඉතින් බලනවා. ඒක විරති සම්මා වාචාවක් ඇති වෙනවා. ඔන්න ඔය ආකාරයෙන් බලනකොට දැන් සිල්වතා කියන තැන ගත්තහම නීතික්කම අවස්ථාවෙන් නවතිනවා නම් අපිට කෙනෙක්ගේ අතුලහන්තේ පේන්නේ නැහැ. නමුත් අපිට හොඳටම පේනවා මෙයාට වහින්න හොඳට අවස්ථාවක් තිබුණා. මෙයාට නිර්පරාදී දෝෂාරෝපණය කරන වෙලාවෙත් මෙයා සද්ද නොකරන කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒක වළක්වගෙන තියෙනවා යම් කිසි විදියකට. ඒක එක්ක සිල්වන්තකමින් වෙන්න පුළුවන් නැත්නම් ගුණවන්තකමින් වෙන්න පුළුවන්. දැන් අපි ওই දෙක අතර සූක්ෂම හේතුව දැන් යම් කෙනෙක් සිල්වත් බව හරහා පුරුදු කරනවා නම් තමාගේ කය වචනය සංවර කරගන්න ඊට පස්සේ අර සේන මහත්මයා දිරුක් මහත්මයාත් ඉස්සෙල්ලා මතු කරා වගේ එයාට යම් කිසි අවස්ථාවක් වෙන එහෙම පුහුණු කරගෙන ඒ ශික්ෂාවක හික්මෙන කෙනෙකුට පුහුණු කරගෙන යනකොට ඒවා එයාගේ ගති ලක්ෂණ හැටියට පීඩන්න පටන් ගන්නවා. එතකොට එයා හිතන්නේ මේක මම සීල රකින කෙනෙක්ින්ද මේක කරන්න හොඳ නැහැ. මෙතන පරිසරයේ දූෂණය වෙන හින්දා එහෙම කරන්න හොඳ නැහැ. එහෙම නැත්නම් මගේ සීලයට මේකින් බාධාවක් වෙන හින්දාවත් අනිත්‍යයට කරදරයක් වෙන හින්දාවත් කරන්න හොඳ නැහැ කියන එක නෙවෙයි. එතකොට ඒ අවස්ථාව වෙනකොට ඒ සීලය කියන එක ඇත්තටම හොඳට පිළිහිටලා ඉතුරේ එයාට එහෙම අදහසක්වත් එන්නේ නැහැ. ඇඟේ වහන සතෙක් මරන්නවත් අදහසක් එන්නේ නැහැ. කකුල කන සතෙක් දැන් ඇවිල්ලා මොකෙක් හරි හපනවා නම් බල්ලෙක් ඇවිල්ලා හවනවා නම් බල්ලට ගහන්න පවා අතක් එත වෙන්නේ නැහැ. ඒ தත්ත්වයට යනවා නම් අපි කියනවා ඒ தත්ත්වෙට සමාන ඒ தත්ත්වයට යනකොට අපි කියනවා අන්න ගුණවත්කම තමයි එතනින් පිළිබිඹු. එතකොට එයා තුලින්ම ඒ දේ නැතුයි. ඒක තමයි ඇත්තටම ගුණවත් බව කියන්නේ. දැන් ගොඩක් වෙලාවට දැන් ගත්තාම අපිට මේ ළඟදිත් අත්දැකීමක් තිබුණා. අපි මේ ළඟදි පාරක යනකොට ඉදේ පාන්දර මනුස්සයෙක් පොලිසියට අහුවෙලා මම ගෙන් ගිහිල්ලා දැන් සමහර වෙලාවට ඒ වගේ තැනකදී ඕක දෙපැත්තකට හිතන්න පුළුවන්. එකක් තමයි වාහනේ වේගින් ගිය මනුස්සයාට දෝෂාරෝපණය කරන්න පුළුවන් මේ මිනිස්සු ඉඳ තමයි මේ අනතුරු හේරම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අර පොලිසිය නිලධාරියා දෝෂාරෝපණය කරන්න බලන උදේම මිනිහෙක්ව අමාරුවෙන් දාලා කරදරයක් කරලා මේ දඩ ගහනවා කියලා ඒ පැත්තට ගන්න පුළුවන්. නමුත් ওই දෙකම නැතුව ඉන්න පුළුවන්. ওই දෙකම නැතුව ඒ දේ දැක්කා ඒ දැක්ක දේ ගැන දෙපැත්තටම කරුණාවන්තව හිතන්නත් පුළුවන්. අර මනුස්සයා දඩයක් ගෙවන්න වෙන එකත් ඒ මනුස්සයාට අලාභයක් සිද්ධ වෙන වෙලාවක, ඒ මනුස්සයාට හිතට දුකක් ආපු වෙලාවක, ඒ වගේම ඒ පොලිස් නිලධාරියා උදේ පාන්දර මේ ගෙදර දරුවෝ දරුමන්ලොත් එක්ක ඉන්න තියෙන කාලයේ ඒ මනුස්සයාට රස්සාවට යන්න වුණා. ඒක දුකක් විඳගෙන යන්නේ. ඒ වගේම දැන් ඕවගේ වාහනයක් නවත්තන්න ගියාම හුඟක් අහලා තියෙන කතාව තමයි ඒ නවත්තපු වාහනේ යම් කිසි ආයුධයක් එහෙම තියෙනවා හුඟක් වෙලාවට පොලිසිය නිලධාරීන් පවා ඒ වගේ හානි ලබනවා. ඉතින් ඒ තත්ත්වෙනුත් තියෙන ඒ විදිහට. ඒක නිසා අපිට බාහිර දේවල් දැකලා අපේ ඇතුළත වැඩ කරන විදිහ මොකක්ද කියන එක හොඳට හොයාගන්න පුළුවන් නම් අපිට ස්ථාපිත වෙනවා යම් කිසි ආකාරයක. ඔය සරල උදාහරණයක් කිව්වේ ඒ වගේ. ඒ වගේ ද්වේෂ ඇති කරගන්න පුළුවන් තැන්වල ඇති නොකරගෙන ඉන්න පුළුවන් නම් ඒක එන්නෙම නැත්තම් එහෙම එයා හටගන්නේ නැත්තම් ඒ වගේ තැන්වලදී අපිට තේරෙනවා අපේ මේ චින්තන රටාව වෙනස් වෙලා තියෙනවා. ඒ චින්තන රටාව වෙනස් වෙන එකේ මූලාරම්භය කොහෙද කියලා බලුවොත් අපි ඉගෙන ගන්න අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ඒ වගේම අපේ මේ ධර්මයේ උගත් කල්යාණ මිත්‍රයන්. ඒ වගේම දෙමව්පියන්. ඒගොල්ලන් ඉගෙන ගත්තෙත් ඒගොල්ලන්ගේ කල්යාණ මිත්‍රයන්ගෙන් දෙමව්පියන්ගෙන් ගුරුවරෙන්ගෙන් ස්වාමීන් වහන්සේලාගෙන්. ඔන්න ඔය වගේ පස්සෙන් පස්සට යනකොට මේක ගිහිල්ලා නවතින්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගත්ත මේ ධර්ම තමයි මෙහෙම පෙරලා අපිට අපි ගාවටම දිගින් දිගටම ඇවිල්ලා අපි අද යම්කිසි සීලයක් රකින්නවනම් අපි අද යම්කිසි ගුණවත්කමක් ආරක්ෂා කරගන්නවනම් ගුණවත්කමක් ඇති කරගෙන තියෙනවනම් ඒ සියරතම මූලික වෙලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සංඝ ශ්‍රාවකය. ඉතින් ඒ தත්ත්වය ඇති කරගන්න තමයි අපි විශේෂයෙන්ම මහත් ගතිඋත්සේ කියන එක තමයි අපිට තේරෙන්නේ. අර ප්‍රීති මහත්මයා මතු කරපු ප්‍රශ්නය කොහොමද ගුණවත් බව මනින්න? මොකෙන්ද ගුණවත් බව මනින්න? අපි නම් සිල්වත් බව මනින්න සාධක හොඳට තියෙනවා. කෙනෙකුට සීලය කැඩෙන්නේ නැති විදිහට ජීවත් වෙනවා නම් ඒ අවස්ථාව අනුව ඒ අවස්ථාවදී අපිට කියන්න පුළුවන් අර ස්නැප්ෂොට් එකක් වගේ. එතෙන්දී කියන්න පුළුවන් මෙයා සිල්වත් කියලා. නමුත් ගුණවත් බව බලනද අවස්ථාවක් ලැබුණාට පස්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ ක්‍රියාත්මක වෙනකොට ඒක පිට කෙනෙක්ගේ අදහස අපිට බලන්න බෑ. තමන් ඇතුලෙන් බලනවා මේක ඇත්තම මම හිතලාද මේ වෙලාවේ මගේ ඒ අතින් ඒ අකුසල් නොසිදු වුණේ. සිදු වුණේ නැත්නම් මම හිතලාද එහෙමත් නැත්නම් මේක මගේම ගතියකින්දද මෙහෙම වුණේ කියලා. තමන්ගෙම තියෙන ගතියක් නිසා ඒ අකුසලයට ගියේ නැත්නම් ඒ කියන්නේ අභ්‍යන්තරව ගුණවන්තකම ක්‍රමක්‍රමෙන් දියුණු වෙලා තියෙන බව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි සාරාංශයක් හැටියට දක්වන්න පුළුවන්. මම හිතුවා මේ සිල්වත්කමත් ගුණවත්කමත් කියන දෙක අපිට වැදගත්. ඒ වගේම සිල්වත්කමින් ආරම්භ කරපු අපේ මේ ධර්ම මාර්ගය ගුණවත්කම දක්වා දියුණු කිරීම තුළින් අපේ චිත්ත සමාධියත් ප්‍රඥාවටත් චිත්ත සමාධියටත් ප්‍රඥාවටත් ඒක බොහෝ සෙයින් උපකාර වෙයි කියලා. ඉතින් මම ඒ ටික කියලා නැවත වරක් විවෘත කරනවා කල්යාණ මිත්‍රෙන්ට තම තමන්ගේ අදහස් දක්වන්න. මම නම් වශයෙන් නෙවෙයි ඔබ තමන්ලාගේ අදහස් දැනගැනීමට කැමති. කරුණාකර ඉදිරිපත් වෙන අද අපි කීප දෙනා ඉන්නේ. අපිට පුළුවන් තම තමන්ගේ අදහස් දක්වලා කොයි විදිහද තමන්ට මේ කීපකේ අර්ථයක් තියෙනවද තම තමන්ට ගන්න පුළුවන් කොයි කොටසද තවත් තේරුම් නැත්නම් තේරුම් නැති කොටන්ද කියලා මතු කරොත් අපිට පුළුවන් නැවතත් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න. හොඳයි, මම කල්යාණ මිත්‍රෙන්ට යමු වෙනවා. තේරුවන් සරණයි. එහෙනම් නම් කියන්න වෙනව නේද? එහෙනම් මම යමු වෙනනම් ඉස්සෙල්ලාම කමල් මහත්මයාට. තේරුවන් සරණයි. සන්තෝෂයි කතා කරාට. ඔව්. ගොඩක් දේවල් කියවුණා. අපි දැන් එකපතක් කියවුණා මේ අපි කොහොමද මේක මනින්නේ කියලා. ඇත්තසෙන් මනිනවා කියන්නේ ඉතින් තව කෙනෙක් ගැන බලන එකනේ. අර ඔබතුමා දැන් තමත් කියුවා අපි මේක අපි පැත්තට බලන්න ඕන. අපි මේ ජීවිතේ අපි පැත්තට අනික් අය පැත්තට නෙවෙයි. අනික් අය මොනවා කරත් මම කොහොමද කියලා හිත. ඒ අර මේව નિરાයසෙන් වෙනව නම් අර හිතේ යමක් මේ දේවල් හොඳ දේවල් નિરાයාසයෙන්ම තමුගෙන් එනවනම් ඒක ලොකු දෙයක්. එහෙම නැතු හිතලා බයට මේක පවක් කියලා හිතෙනවනම් අනිකත් තාම දිනු වෙන්න තියෙන තැනක් නරක නැහැ. දිනු වීමට ගොඩක් අවකාශ තියෙනවා. නමුත් ඒක එවෙලෙම යමක් දැක්කහම මේක වැරදි මම කරන් මම මේකයි එමයි කරන්නේ කියලා ඒක කිරුණා නම් ඒක විශාල දෙයක්. ඒ කියන්නේ අඟහක් දිනුවක්. අතසෙන් තව දෙයක් දින. එතකොට කියන්නේ මේ අපිට පිටින් පිට කෙනෙක් වෙන කෙනෙක් වරදක් කරනවා නම් අපි මොකක්ද ඒකට කරන්නේ? අහක බලන්න යනවද? නැත්නම් ඒ වරද හදන්න දාලනවද? අනේ තෙන්දි අපි අතින් වරදවල් දෙකක් වෙන්න පුළුවන්. එකක් අපි අනික් අයට ඉන්ටර්ෆියර් කරනවා. අනිත් එක අපිට ක්‍රෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒක නවත්තන්න කියලා. ඒක නිකන් රණ්ඩු සොරවල් වලට එන්න පුළුවන්. හැබැයි අහක බලාගෙන යන එක හොඳ දෙයක්ද? ඒක මම කල්පනා කරිත දැනක් මම කිව්වේ. එතකොට තමුන්ට අසාධාරණ වෙනවා කියන්නේ ලෝකේ අසාධාරණ කියලා අසාධාරණ වෙනවා. හැබැයි අසාධාරණ කියන එක තමුන්ට අසාධාරණයක් කියලා හිතලා ආපහු හිතලා බැලුවොත් අපි ඒ වගේ දෙයක් කරලා ඇති මේ ඉස්සර ජීවිතේක. මේ කාට හරි මේ විදිහට මම හිතන්නේ එහෙම ගැනෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මේ මං හිතන්නේ අපි කාටවත් හැම වෙලාවෙම එහෙම කරන්න පුළුවන් කියලා. නමුත් ඒක දියුණු වෙනවොන නම් ඒ විදිහට මොනවා හරි තමුන්ඩ වැරද්දක් වෙනවොන කෙනෙක්ගෙන් ඒක අනිත් පැත්ත හිතන්න පුළුවන් එයාගේ දුර්වලකමක් ඒක. එයාගේ මේ එයා කරන එක ඒකෙන් මම ඒකට මේ ඒකට මේ ක්‍රෝධ වෙන්නවත් මේ රියැක්ට් කරන්නවත් ඕනේ නැහැ. ඒක ඉවසා දරාගෙන ඉන්න පුළුවන් එක ලොකු දෙයක්. උඟක් වෙලාට තියෙන්නේ අපිට මේ පොඩි දෙයකට අපිට ඉවසා ගන්න බැරි වෙ තමයි ඒක පටන් ගන්න අපේ කලකෝවහල හැමදේම පටන් ගන්න. හැමදේම පටන් ගන්න බොහෝම සුළු දෙයකින් ඒක දිගට ගිහිල්ලා. ඒ නිසා පිටින් තමුන්ට අසාධාරණයක් වුණා කියලා හිතෙනවා නම් ඒක නොහිතා ඇරීමට පුළුවන්කම තියෙනවා නම් ඒක ඇති කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ අපිට පිටින් ආරමණයක් අරමුණක් එනවා නම් ඒ පිටින් එන අරමුණ හැදෙන්නේ අපේ හිතේම නේද? අන්න ඒ විදිහට කල්පනා කරොත් අපිට පිටින් කිසිම දෙයක් කරන්න බෑනේ. අපිම තමයි මේ කර්ම කරගන්නේ. ඉස්සර කරපු කර්මයකට විපාකයක් ලැබෙනවා. ඒ විපාකයේ උඩ තව කර්ම ඇති කරගන්නවා. ඒකල අපි තව ඉදිරියට යන්න ජීවිතේ නෙමෙයි මේ බව හදා ගන්නවා. ඕක නවත්ත ගන්න එකම කරන්නේ පරණ විපාකයක් එනකොට ඒ විපාකය එතනින් ඒක විපාකය කියලා හිතලා ඒක නවත්ත ගන්න පුළුවන් නම් අපි ඉදිරියට යන්නේ නෑ නේද? අපි අලුත් කර්ම නැත්තම් අලුත් සංස්කාර කරන්නේ නැත්නම් අපි මෙතනින් නවතිනව නේද? අපි ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අපි පරණ විපාකයකට දැන් කර්ම සකස් කරන්නේ නැතිව නැවතුත් අපිට ඉදිරි භාවයක් නැහැ. මං කියන එක තේරෙන්න ඇති කියලා මම හිතනවා. තිරුවන් සරණයි. බොහොම පිං කමල් මහත්මයා, බොහොම පිං චන්දන මහත්මයා ඔබතුමාට පුළුවන් එක දෙන්න. ඔතරයන් සරණයි කියලා දෙනාටම මේ ගොඩක් දෙනෙක් මේ සිල් ගැන අගුණ ගැන කතා කරනකොට මේ ඇත්තටම අනුන් දිහා බලන එක තමයි අනුන්ගේ ගුණාගුණ බැලීමම තමයි කරන්නේ අනුන්ගේ සීලය ගැන අනුන් ගැන. නමුත් තමම්ම දිහා බලීම තමයි මේ අපි කළ යුත්තේ කියන එකයි මගේ අදහස. දැන් ගොඩක් දෙනෙක් බුදු ගුණ ගායනා කරනවා. බුදුහාමුදුරුවෝ මෙහෙමයි කියලා එක කෙලවරක් නැහැ බුදු ගුණ. නමුත් අපිට ඒව දැනගෙන එක ගුණයක් දිනු කරගන්න පුළුවන් නම් තමන්ගේ මේ ජීවිතය මේක තමයි වැදගත් කියලා මම හිතන්නේ. එතකොට දැන් මේ සමහර පළතුරු වල ගුණ තියෙනවා. නැත්නම් ඒක සාමාන්‍ය දෙයක ගුණ වර්ණා කර හිටියට වැඩක් නැහැ. අනුන්ගේ දෙයක් නේ. දැන් තමන්ගේ ගුණය වැඩිලාද නැද්ද? අර ඔබතුමා කිව්වා මන්දිරුවයි කතාව. ඇත්තට මමත් හිතනවා ඒක මන්දිරුව වාහන වෙලාවේ තමන්ට මරන්න හිතෙනවා නම් ඔන්න තමන් වැඩිලා නැහැ. හරියට කාර් එක පදවනකොට බ්‍රේක් වලකට වැටෙන්න යනකොට බ්‍රේක් එක වදින්නේ නැත්නම් හරියට ඩ්‍රයිවිං බෑ වාගේ ඒක හප්ප ගන්නවනේ. ඒ වාගේ වැඩක් තමයි. තමන්ගේ ගුණධර්ම වැඩිලා නැත්නම් මේ තරහ ඇති වෙනවා. එතකොට පොඩි දේවල් වලට නිකම්ම මේක ස්වයං ක්‍රීම පව සිද්ධ වෙනවා. එතකොට දැන් එහෙම නොවෙන්න නම් තමා තුළ ඒ ගුණය සීලය වැඩිලා ගුණය දිනු වෙලා තියෙන්න ඕන එහෙම කරන්න නම්. දැන් අපි හිතමු අපිට කණ්ඩ දෙයක් තියෙනවා තව කෙනෙකුට නැහැ. දැන් එතකොට දැන් තමන්ගේ මේ තමන් මැරෙන්නම යනවා මේක නොකෑවොත්. නමුත් අනුන්ට දෙන්න තරම් තමන්ගේ හිත දිනු වෙලා තියෙනවා නම් ඒ ගුණය වැඩිලා තියෙනවා නම් තමන් බඩගින්නේ ඉඳලා අනුන්ට දෙන්න තරම් ඒක හිතෙනවා නම් අන්න ගුණේ වැඩිලා තියෙනවා. අන්න එහෙම තමයි මම මේ ගුණේ ගැන හිතන්නේ. මම වැරදි දෙයක් කිව්වා නම් නිවැරදි කරන් තිරුවන් සරණයි. ඒ වගේ මම එක දෙයක් මේ ආන්ට හිතන් ඉන්න කාලයක් තිස්සේ මට මේක තේරෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය හයක් ගැන කතා කරනවා. මනස කියන එක මොලේ නෙවෙයිනේ. නමුත් මේ ශරීරයේ තියෙන ප්‍රධානම වැඩ කරන ඉන්ද්‍රිය තමයි මොලේ. ඉතින් මේකට බුදුහාමුදුරුවෝ තැනක් දීලා නැහැ වගේ තමයි මට තේරෙන්නේ. මේ පොඩ්ඩක් ඒක ගැන කතා කරත් හොඳයි කියලා හිතෙනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි චන්දන මහත්මයා. බොහොම පිං අපවලම අවස්ථාවක් ලැබුණොත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන්වත් කතා කරන්න. මේ ඉන්ද්‍රිය හයට ඇයි මොලය කොහොමද සම්බන්ධ වෙන්නේ නැත්නම් මේ කොහොමද කියනක අපි ඉදිරියේ සාකච්ඡාවකදී සම්බන්ධ සාකච්ඡා කරමු. ප්‍රීති මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි සමෝරම. ගොඩක් පින් කල්‍යාණ මිත්‍රයන්ට ගොඩක් කරුණු අලුසින් ඉගෙන ගත්තයි කියලා මට හිතෙනවා. කියන්නේ ගුණවත් බව කියන එක ඒ තරම් ධර්මානුකූල මම හිතලා තිබුණේ නැහැ. ඒ අද ඒ සම්බන්ධව අලුතෙන් සිටීමට ගොඩක් කරුණු කල්‍යාණ මිත්‍රයන් පහදලා දුන්නකට ගොඩක් පිං. ඒ වගේම මට හිතෙන්නේ ඉතින් අපි ගොඩක් පිට කමල් මහත් එක්කෝ ආකාරයටත් අපි ගන්න ආකාරයටත් ඉතින් අපි අපි ගැන ඇතුලෙන් බැලීම තමයි කළ යුත්තේ කියන එක. එතකොට ඒ කලේ තමන්ගෝම තමන්ගේ ක්‍රියාවන් පාලනය කරගෙන ඒ සම්බන්ධව ආගමේ කෙනෙක් බුදුරජාන් වහන්සේ කියති ආකාරයට කටයුතු කරන්න පුළුවන් නම් අපි සිල්වත් වී ඒක සිල්වත් බව ඒ වැඩිමෙන් ගුණවත් බව කියන එක අපේ ඉනෙදා අපේ චරිත ලක්ෂණයක් බවට පත් වීම තමයි කළ යුත්තේ කියන එකයි මම තේරුම් ගත්තේ. බොහොම බින්දුවන් සන්නය අපේ මහත්මය රොෂාන් මහත්මය ඔබතුමා අද දවසේ අපේ අසු ධර්ම සාකච්ඡාව ඔස්සේ යම් දෙයක් තේරුම් ගත්තාද එහෙමත් නැත්නම් ප්‍රයෝජනයක් ලැබිය හැකි මාතෘකාවක් අප සාකච්ඡා කළාද කියන අර්ථයෙන් පැහැදිලි කිරීමක් කරනවා නම් බොහොම බින්දුවන් සන්නයි. ඇත්තම ටික දෙනෙක් සහභාගී වුණත් මම හිතනවා මේ හැමෝම බොහොම මේ උනන්දුවෙන් බොහොම වැදගත් කරුණු පැහැදිලි කරලා දෙමින් මෙතන මේ ඒ අවශ්‍ය දේවල් ඔක්කොම කියවුණා කියලාත් මට හිතුණා. මේ මන් දන්න විදිහට මේ ඊට අමතරව දැන් මේ මේක දැන් ඔය චන්ද මහත්තයා ප්‍රශ්නේ අතර මේක ගොඩාක් ගැඹුරු. දැන් ඕක හැමෝම දැන් හෘදයේද මොළයේද කිය කිය අහනවා. දැන් මම මේකට උත්තරයක් දෙන්න බලනවා නෙමෙයි. නමුත් මේ දැන් මේ මට තේරිච්ච පැත්තක් මේ මොන හරි මේ මේ ඉන්ද්‍රිය කියන එක වුණත් දැන් මේක දැන් සද්දාව වැඩෙනවා භාවනාව වැඩෙනවා ඒ වගේ කියනවනේ. දැන් ඒකට මේ තමයි දැන් අර මේ මොකද මට මම මේ ළඟදී මට ඇත්තටම පොඩි හිනාවකුත් ගියා. ඒක මේ දැන් එකම දේ දකින්න විදිය මේ වෙනස් වෙනවා. දැන් අර ජීවිතයේද කොහේද ඒක මම කියපු දේ ආයේ මම මේ සත්‍යම ආයේ පැහැදිලි කරා කියන විදිහම නිවැරදි කරා කියන තමා තුලින්ම තමා ඒක දකින්න. ඒ කියන්නේ දුර යන්න එපා ළඟ ඒ කියන්නේ මේ මේ බලන්න. එතකොට මේ දැන් මේ මේ දැන් මේ මේ මේ මේ කත් මාතෘකාව ඇත්තටම බොහොම මේ කාලෝචිත මට මේ හිතනවා. දැන් මොකද මේ මේක සම්පින්නණය කරගන්න ලැබීම මේ කාලෝචිතයි මගේ ඉන්න තත්ත්වයට මට තේරුණේ. මොකද මේ මට පහුගිය මේ ඒ මේ මම හිතන දෙසැම්බර් මාසේ දැන් මේ ජනවාරි මාසෙත් ඉවර වෙගෙන යනවා. මේ බොහොම මේ ඒ හොඳ අවස්ථා කීපයක් ලැබුණා. ඔය සීලය වර්ධනය කරගන්නයි මේ ගුණවන්තකම වර්ධනය කරගන්නයි ඒ වගේ අවස්ථාවක්. එතකොට මේ දැන් මෙතන දැන් මොහොතකට ඉස්සලා කියුණේ මේ තමන් ඒ කියන්නේ අපි ගැන අපි ඇතුලෙන් දකින එකෙන්ම තමයි අපිට මේ දෙක ඒ සීලේ නම් කොහොමද තමන් වර්ධනය කරගන්නේ. උඩ අර අධ්‍යාපනික ගුණ වගාව වගේ තමන්ගේ ගුණ එක එක වැඩ වඩා ගන්න ඕනේ. එතකොට ඒ මේ අවශ්‍ය දේවල් වඩා ගන්නවා වගේම සමහර දේවල් ඒකම වැඩෙනවා. ඒකයි මට මේ ඇත්තටම හරි පුදුමයි. සමහරක් දේවල් මේ ඒක අත්දැකීමෙන් තමයි දකින්නේ. මේ ඒ ඇත්තටම ගෝචර වෙන්නේ නැති උනේ නැති ඉස්සර සමහර දේවල් දකින්න සමහරක් වෙලාවට ඒකද මේ දැන් මේ ඊළඟ ධානයේ ඒ වගේ මුලාවකට යන්න පුළුවන් අවස්ථාවල් වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට. මොකද ඒ තරම් සහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ ඒ තරම් සහැල්ලුවක් දැනෙනවා. දැන් ඇත්තටම මේ දැන් ජයන්ත මහත්තයත් ඒක දැක්කා. දැන් මට මේ බ්ලඩ් ප්‍රෙෂර් දැන් මං කිව්වනේ මේ අඩු වැඩි වීමක් වුණා කියලා. දැන් මේ ඒක දැන් මොකද මට දැන් පුරුදු තියෙන්නේ මම මේ ප්‍රෙෂර් එක වැඩියෙන් ඉඳලා මේ එතකොට දැන් මගේ ප්‍රෙෂර් එක මට නෝමල් වුණාම මේ මට හිතෙනවා මගේ මේ නිකන් අඩුවක් කියලා. ඒ තමයි අතරම මම හිතනවා ඒ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ මම හිතනවා මේ ඒ වගේ දැනීමක් ඇති වුණා. මේ ඊට පස්සේ මේකේ තියෙන මේ වටිනාකම තියෙන්නේ ඒකයි මේ වගේ සහල්ලු මේ මනසත් ඒ වගේම මම හිතනවා සාධිරයත් ඒ විදිහට මේ කරගන්න පුළුවන් වෙයි කියලා මේ විදිහට යද්දී මට නම් බොහොම ඇත්තටම මේ යන ගමනේ ලොකු මේකක් දකින්නවා මම ඉතින් ඒක නිසා අදිෂ්ඨානයෙන් ගමන් කරන්න සෑහෙන ඉතාලිනේ ඉන්නවා. දැන් මෙතන මේ අද ඇත්තටම ඉතින් මම මේ ජයන්ත මහත්මයාට ඇත්තටම ගොඩාක් පින්ස් නාමයෙන් කරපු මේ ධර්ම දාණය ඒ වගේම අපිත් මේක අහගෙන ඉඳලා මේ පැත්තට අපි දිගින් දිගටම යමු නම් දැන් මේ දැන් අපිට මේ තමා හිසට තමාත්මයේ සෙවණල්ල කිව්වා වගේ දැන් අපි දන්නවා දැන් මෙතන කීප දෙනෙක් හිටියා අපිට ගන්නවා නම් ගන්න දේවල් ඇත්තටම තමන් තමයි ඒක තීරණය කරන්නේ. තමන් කොහොමද ඒකට සහභාගී වෙන්නේ තමන්ට කොච්චර මේකට අවධානයක් යොමු කරන්න පුළුවන්ද සිත මේව කරගන්න පුළුවන්ද ඒත් ඒ වගේ දේවල් මේ අනේ ජයන්ත මහත්තයාට බොහොම පිංසිද්ධ වෙනවා මේක මේ විදිහට අද කරගෙන ගියේක මේ අපේ ලබන සතියේ මම හිතනවා තුතම දලුවත් මහත්තයා මත සම්බන්ධ වෙයි. එහෙනම් බොහොම අනේක වාරයක් පිංසිද්ධ වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. පිරුවන් සන්නයි. පිරුවන් සන්නයි රොෂාන් මහත්මයා බොහොම හොඳයි. අපි සේන මහත්මයාට යොමු වෙමු. ඊට පස්සේ දිලුක් මහත්මයාට යොමු වෙනවා. අපි අද සාකච්ඡාව නිමා කරමු. සේන මහත්මයා ඔබතුමාට පුළුවන් අද දවසේ සාකච්ඡාවේ සාංශයක් හෝ එහෙම නැත්නම් තමන් ලබාගත් යම් කිසි විදිහක අවබෝධයක් හෝ එමත් නැත්නම් අපිට තව යමක් එකතු කරන්න ඕන ඒ දෙයක් හෝ එකතු කරමින් සාකච්ඡා කරන්න සේන මහත්මයා. තෙරුවන් සරණයි. ඔව් අතවසේ මාද සාකච්ඡා විතාම හොඳට ගෙනිච්චා. සිල්වත් කමයි සීලය ගැන සම්බන්ධ කිරීමලුත් ඒ වගේම ගුණවත්කම සමාධියට සම්බන්ධ කිරීමලුත් ඉතාම හොඳට කළා. ඒ වගේම ජයන්ත මහත්මයා දුන්න කියන ප්‍රඥා කියන එකත් ආව. නමුත් ඒක සාකච්ඡා කරන්න මම හිතන කාල වේලාව මදි නිසා ප්‍රඥාව මොකද ඒක කොහොමද එතන සම්බන්ධ වෙන්නේ කියන එක අපිට තාම සාකච්ඡා කරන්න බැරි වුණා. ඒකද මම හිතනවා ඉතිරි යම් කිසි තව වැඩසටහනකදී ඒ ගැන සාකච්ඡා කරාවි කියලා. මොකද ඒකත් වැදගත් කියලා මට හිතෙනවා. ඒ වගේම දැන් චන්දර මහත්මයා අහපු ප්‍රශ්නේ කියන්නේ මනස කියන එක මගේ තේරුම මම අහලා නැත්නම් මම කියෝල තියෙන විදිහට නම් මනස කියන්නේ මොලේ කියන එකයි. කියන්නේ ඒ හයවෙනි ඉන්ද්‍රිය හැටියට මොලේයි එතන සදහන් වෙන්නේ කියන එකයි මම මගේ දැනුම මම කියෝල තියෙන විදිය. ඒක මම හිතනවා සාර්ථජුතුමා වගේ කියන්නේ හොඳට අහලා බලලා කියන්නේ හොඳට දන්න කෙනෙක්ගෙන් අහගන්න එක තවත් හොඳයි කියන එක. ඒ වගේම ප්‍රීති මහත්මයා ඉතා හොඳ අදහසක් ඉදිරිපත් කළා මේ බුදු ගුණ ගැන කියලා. එතකොට ඒ වගේම චන්දර මහත්මයාත් කිව්වා පළතුරු ගුණ වෙන්න එක ගැන කල්ක. එතකොට ප්‍රීති මහත්මයාගේ ඒ බුදු ගුණ ගැන අපිට මේ කතා කරන්න ගියොත් ඒක ගොඩක් කාලෙ ගත වෙනවා. නමුත් කෙටියෙන් කියනවා නම් දැන් බුදු ගුණ කියන කේදී බුදුහාමුදුරන්ගේ ගුණ කියලා අපි කියනවා. දැන් උදාහරණයක් ගත්තොත් පළවෙනි ගුණ හැටියට අරහං කියන ගුණය. එතකොට මේක බුදුහාමුදුරන්ගේ ගුණයක් කියලා කියනවා. දැන් හරියට ඒක දැන් පළතුරක් ඒකේ පළතුරු ගුණයි ගුණයි කියකේ ඒක ගැන කතා කරගෙන ඉන්න එක නෙමෙයි පළතුරේ ගුණේනේ අපේ පළතුර අපේට අනුභව කරවත්. ඒ වගේ බුදුහාමුදුරන්ගේ ගුණේ අරහං අරහං කිය කිය කියෝ කියෝ ඉන්නවට වඩා ඒ අරහං කියන එක තේරුම් අරගෙන ඒක අපේ ජීවිතයට ඇතුළත් කරගත්තොත් එතෙන්ති තමයි අපේ ගුණය එක එක ගුණයක් වෙන්නේ අපිට. ඒතර මේ අරහං කියන්නේ බැඳීම නැතිකම් කියලා කෙටියෙන් කියනවා. ඒ කියන්නේ තණ්හාව නැත්නම් ලෝභය නැතිකම්. ඉතින් මේ තණ්හාව නැතිකම ලෝභය අරහං කියන ගතිය අපේ ලඟට ඇති කරගත්තොත් අපිටත් ඒක ගුණ වෙනවා. කියන්නේ ගුණ වෙනවා කියන්නේ අපේ ජීවිතයත් සැනසෙල්ලටපත් වෙන්නේ මේ ගුණ ඇතුළත් කර ගැනීම කියන එක. ඒක මම හිතනවා වෙනම සාකච්ඡාවකදී බුදු ගුණ ගැන මේ සවිස්තර විස්තර කරන්න වෙනවා. නැත්තම් කාලසීම කාල වේලාව මදි නිසා. ඉතින් ඒවෙන් ගොඩක් දෙනෙක් ඉතාම හොඳ දේවල් කතා කළා. විශේෂයෙන්ම මේ හැම දෙයක්ම කරන්න ඕනේ අපිට ගුණ වෙන්න. නැත්නම් අපේ සීලවත් සිල්වත්කම අනිත් අයගේ සිල්වත්කම් බනින්නවත්. දැන් මම බැලුවාම මම මෙතන ඉන්න අයගේ සිල්වත්කම් බනින්න නෙවෙයි, මම බලන්න ඕනේ මගේ සිල්වත්කම. ඒක හැමෝම කිව්වා. ඒක බොහොම හොඳ දෙයක්. ඒ වගේම තමයි ගුණවත්කම. ඒක අනිත් අයගේ ගුණවත්කම නෙමෙයි, තමුන්ගේ ගුණවත්කම කියන එක. කමල් මහත්මයා පිටාම හොඳින් කිව්වා. ඒ රොසන් මහත්මයා, ඒ වගේම චන්දන මහත්මයා, ගොඩක් දෙනෙක් හැම කරුණා, ඒ වගේම ජයන්ත මහත්මයා ඉතා හොඳින් මේවා විස්තර කරලා දුන්නා. ඉතින් මම දිරුත් මහත්මයාගෙන් ඉතා හොඳ අපිට මේ ගැන තේරුම් කරලා දෙයි කියලා අදහසින් මම නවතිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දිරුත් මහත්මයා ඔබතුමාට එක දෙන්න පුළුවන්. ඉන් පස්සෙ අපි සාකච්ඡාවන් මාවටපත් කරමු. දිරුත් මහත්මයා අපට ඇහෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. හැම දිනටම ඔව් මම හිතන්නේ දැන් සාකච්ඡා ගොඩාක් දේවල් ඉතින් තවත් දේවල් අතනම කියන්න නැත්තරම් මට නම් දැනතරමින් ඉතින් අර සේන මහත්මයා කිව්වා වගේ ප්‍රඥාව පැත්තත් බලන එක වැදගත් කියලා හිතෙනවා. ඒක මොකද අපි මේ කතා කරන සීල මේ අරෂ්ටාංග මාර්ගයේම තියෙන දේවල් සංකත දේවල්. ඉතින් තථාගතයන් වහන්සේම අවසාන බුද්ධ වචනේ තථාගතයන් වහන්සේලාගේ පමණ විශ්ලම තථාගතයන් වහන්සේගේ මේ අප්‍රමාදව කුසල් කරගන්න මේක මේ වාය ධම්මා සංකත මේ සියලුම මේ සබ්බපාපස්ස කරන කුසලස්. ඉතින් මේ සියලුම දේවල් නැති වෙන දේවල් සංකත දේවල්. ඉතින් ඒක නිසා ප්‍රඥාව තුළින් ඒක දකින්න එක වැදගත් වෙනවා. ඉතින් ඒ ගැන සාකච්ඡා කිරීම සෑහෙන වැදගත් වෙයි. ඉතින් අපි අද කතා කරපු මේ සීලයත් ගුණවත්කමත් අරහත්ගේ මාර්ගය මම හිතන්නේ පැතිරිච්ච දෙයක්, හැම තීරිතම සම්බන්ධ වෙන දෙයක්. ඉතින් මට මතකයි ඒක බටහිර ජාතික භාවනා කුරුවරියා මම හිතන්නේ විනී නිසා එතුමිය ඔය මේ එක සම්මා වායාමයට සම්බන්ධ කරලා මම හිතන්නේ ඒක ගැළපේ කියලා හිතනවා. දැන් අපි නූපන් කුසල් නූපදවා ගැනීම ගැන කිව්වම මේ කියන්නේ stay out of trouble කියලා. ඉතින් අපි යන්නේ වගේ මේ සීලේ එකෙන්දි උපකාර වෙනවා සෑහෙන්න අපිට. ඒ වගේ දේවල් වලින් වැළකීලා ඉන්න අපිට අර කලින් අපේ කල්යාණ මිත්‍ර කිව්වා වගේ නූපන් කුසල් වැඩි දියුණු කරගත් නූපන් කුසල් උපදවා ගන්න අපි දන්නවා. ඉතින් සීලය දානේ සීලය භාවනාව. ඉතින් අපි සීල් රකින්න ටිකක් අපහසුයි කියලා හිතෙනවා නම් එහෙම නැත්නම් සීලය පිළිထන්න අපහසුයි ඒක කෙරෙන්නේ නැහැ වගේ කියලා හිතනවා නම් සමහර විට ඉතින් දානේ ටිකක් වැඩිපුර එතකොට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ඉතින් අපිට අඩු වැඩි වශයෙන් කරන්න පුළුවන්. සීලය හොඳට පිළිထනවා නම් සීලය රකින්න අපහසුතාවයක් වගේ නැත්නම් සමහරට භාවනාවකට යොමු වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ විදිහට භාවනාව අඩුපාඩු වගේ හිතෙනවා නම් ආයෙත් පරබ්බල්ලා මගේ සීලය කොහොමද, ඊට පස්සේ මගේ දානෙ පැත්ත කොහොමද, මේ ආදි වශයෙන් අපිටම ආවර්ජනයක් කරගන්න පුළුවන්. එතකොට උපන් අකුසල් උපන් කුසල් වැඩි දියුණු කරගන්න ඉතින් කල්ටිවේට් මේක වැඩිපුර ඒ වගේ දේවල් වලදී තියෙන මේ වගේ ධම්ම සාකච්ඡා වලට වැඩිපුර සම්බන්ධ වෙනවා. එතකොට ඒ ආදී වශයෙන් භාවනා මොන හරි වැඩසටහන් තියලා නම් ඒවට වැඩිපුර සහභාගී වෙලා උපන් මේ කුසල් අපි මේ කරගන්න දේවල් වැඩි කරගන්න. උපන් අකුසල් ඉවත් කරගන්න අර අපිට කල්යාණ මිත්‍රව හැම දිනෙක වගේ සඳහන් කළා වගේ ආපහු හැරිලා බලලා අපි දිහාවටම මේ මම කරන දේ කොච්චර සාධාරණීකරණය කරන්න ගියත් මම අන්තිමට අකුසලයක් කරනවා නම් ඒක මටයි අයිති දෙයක්. ඒක මම දැන් අරගෙන යන දෙයක්. මගේ මමයි ඒක පෝරණ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ගැන චෝදනා කරන්නවත් නෙමෙයි මටම ඒක පිළි අරගෙන ඒකට සමාදීලා මටම කරුණාවෙන් බොහොම ඒක පිළිබඳ නැවත නොකෙරෙන විදිහට හිත හදා ගන්න, සකස් කර ගන්න. ඒක වර්ධනක් කමක් නෑ මම නම්. ඉතින් වර්ධන දෙ තැන් අනන්තය ප්‍රමාණයි පෞද්ගලික මතන. ඉතින් මේ ආදී වශයෙන් මම හිතන්නේ අද සාකච්ඡාව අපි සෑහෙන ප්‍රයෝජනවත් නැයි අපි දැන කරුණු නැත්නම් ජයන්ත මහත්මයා පින්දීමත් මේ වෙලාවේම කරනවාද? පින්දීමක් වශයෙන් නැත්නම් ඔබතුමා එක වෙනම දැසක් තියනවාද? නෑ ඔබතුමා කරන්නේ පස්සෙ මම කෙටි අපි දැන් ඉතින් මම හිතන්නේ දෙයකටත් වැඩි කාලයක් මේ ධර්ම ශ්‍රවණයේ ඉඳලා හිටී. ඉතින් අපි සෑහෙන කුසල් රැස් කරගත්තා. අපි අකුසලෙන් අයින් වෙලා හිටියා. අපේ සිත්වල තිබුණේ ගොඩක් කරුණා මෛත්‍රිය. ඉතින් ඒ සියලු දේවල් අපි මුදල්දා ශීර්ෂයෙන්ම අපි මේ වැඩසටහන අපිට පුරෝගාමීව කරන දළුවත්ත මහත්මයාට මගේ සියලුම අභිමතාර්ථී ආකාරයෙන් සම්පූර්ණ ශාසන වශයෙන්, ඒ වගේම අප මේ සියලුම කල්යාණ මිත්‍රයින්ට මොනවා හරි කරදරයක් තියෙනවා නම් මේ ධර්ම මාර්ගයේ යන්න ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, සමාජීය වශයෙන් මොනවා හරි තියෙනවා නම් මේ සියලු දේවල් දුරු වෙලා මේ ධර්ම මාර්ගයට මනින්න මේ සම්පූර්ණ වෙන්නම අපි හේතු වේවා කියලාම අපි මුල්තාවෙම ප්‍රාර්ථනා කරමු. මේ අපි අකුසලේ වගේම අද අපි මේ බොහොම අපහසුතාව මැද්දේ වුණත් මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන මේ බොහොම වැදගත් සාකච්ඡාවක් අපිට මේ කරගන්න දෙසවස් ලබා දෙන ජයන්ත මහත්මයාට අපි ඒ වගේම ප්‍රාර්ථනා කරමු. එතුමාගේ සියලු මොන හරි අඩුපාඩු අපි මොන හරි අරුද්‍ර තියෙනවා නම් ඒවට දුරවලා එතුමාගේ තීශාසන අපි මතාර්ථ බොහෝම ඉක්මනට සම්පූර්ණ වෙන්න කියලා අපි මොදිතාවෙන් පාර්ශනා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි කියලා දැනෙන්නේ. තෙරුවන් සරණයි ලෝක මහත්මයා බොහොමකින් අත වශයෙන් මට මේ මාතෘකාව අද ගන්නට තියුණේ පසුගිය සති කිහිපයකට සමින් කරන ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම අපේ උඩුගම් ප්‍රකාශ ප්‍රධාමීන් වහන්සේ සමග සම්බන්ධ වෙච්ච අවස්ථාවකදී මත කරපු කරුණ සම්බන්ධයෙන් එතෙන්දී ඇත්තටම නැවත වරක් ඇස්තරීමක් වගේ දෙයක් සිද්ධ වුණා මේ මාතෘකාව තුළින්. ඒ කියන්නේ සිල්වත් වීම වගේම ගුණවත් වීම දක්වා ය වර්ධනය කර ගැනීමට අදිෂ්ඨාන කර ගැනීමක්, ඒ වගේම අපි ඇතුළත සේන මහත්මයා කිව්වා වගේ මේ ඇතුළතින්ම ඇතිවන සංහිඳියාවට මේක ඉතාමත්ම අවශ්‍ය කාරණයක් කියන එක මතුවෙච්ච නිසායි අද සාකච්ඡාවට මේක ගැනුනේ. ඉතින් මම හිතනවා අපිට සීලය හරහා මේ ඇතිවන සංහිඳියාව තුළින් චිත්ත සමාධියෙන් යුතුව ඒ සමාධිමත් සිතකින් යුතුවනහම යථාභූත භාවයේ මත ඇතිදී ඇති සැටියෙන් පේනවා කියන එක තමයි සද්ධර්මයේ සඳහන් වෙන්නේ විදර්ශනා වශයෙන්. ඉතින් ඒ සියලු දේවල් කරගැනීමත් නම් අපේ මේ සිල්වත් බව හා ගුණවත් බව ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන බවත්, ඒ වගේම චන්දන මහත්මයා කිව්වා වගේ සමහරුන්ට මේ ධර්මය අහන්න ඇතුවත් ගුණවත් භාවයක් නැති වෙලා තියෙනවා. නමුත් අපි අමතක කරන්න හොඳ නැති දෙයක් තමයි මේ සංසාරයේ කියනකොට සමහර විට ඒ අය බුදුවරුන්ගෙන් බණ අහලා වෙන්න පුළුවන් තියෙන කලින්. ඉතින් මේ කොහොම හරි මේ අනවරාර්ථ සිලවරක් පේන්නේ සංසාරයේක ගත කරන ජීවිතවල හැටි බැලුවාම අපි දන්නේ අපි කොයි කොයි විදිහට මින් පෙර ජීවිත ගත කරලා තියෙනවද කියලා. සම්මුති වශයෙන් අපි එහෙම කියන්නේ මින් පෙර ජීවිත ගත කරායි කියලා. ඒ ජීවිතවලදී වඩන ලද ගුණධර්ම ආසේවන ප්‍රත්‍යයෙන් මේ ජීවිතවලට සම්බන්ධ වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්න පුළුවන් ඒ වගේ අපිට ස්වභාවයෙන්ම හරිම ගුණගරුක ගුණවන්ත පිරිස් හම්බ වෙන්නේ. ඒ වගේම අපි මේ හැම කුසලයක් කරලම ප්‍රාර්ථනා කරන්නේ මේ පින හේතු කරගෙන සත්පුරුෂ ආශ්‍රයෙන් ලැබේවා අසත්පුරුෂ ආශ්‍රයෙන් නොලැබේවා කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනේ තුලිමුත් අපි ඉදිරියටත් අපිට යම් කිසි භවගාමිත්වයක් ඇත්නම් ඒ හැම අවස්ථාවකදීම සත්පුරුෂ ආශ්‍රයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා මේ කරන ලද පැය දෙකකට ආසන්න කාලයක පුරා කරන ලද කුසල ධර්මිනුත් ඒ සඳහා ඉවහල් වේවා, උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිදුක් මහත්මයා කිව්වා වගේ දරුවත් මහත්මයාගේ ප්‍රයත්නේ නිසා තමයි, අප්‍රතිහත ධෛර්යය නිසා, වීරිය නිසා තමයි මේක අර අපි වීරිය ගැන කතා කරනකොට කියනවා ආරබ්බ වීරිය, ආරබ්බ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. කියන්නේ යමක් ආරම්භ කරන්නත් වීරියක් තියෙන්න ඕනේ, ඒක කරගෙන යන්න ඊට වඩා වීරියක් තියෙන්න ඕනේ, ඒක අවසානයේ දක්වාම කරන්න වීරියකුත් තියෙන්න ඕනේ. ඉතින් ඒ සියලු වීරිය විරේ ඉන්ද්‍රියක් හැටියට වැඩිලා එතුමාට ඉතාමත්ම ඉක්මනින් සත්‍ය පහසු ධර්ම අවබෝධය ලැබේවා කියලා අපි හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙනදා අපිට මේ වෙලාවට සම්බන්ධ වෙන සතියේතුමත් අපිට ඉතාමත්ම කරුණාවෙන් හැමදාම ධර්ම දේශනා ඉදිරිපත් කරලා අපිව මේ ධර්ම මාර්ගයට නිවන පැත්තට දිනෙන් දින යොමු කරන්න උත්සාහ ගන්නවා. එතුමාටත් අපි අද සාකච්ඡාව තුළින් කරන ලද සීල කුසල ධර්මයන් අනුමෝදන් කරමු. එතුමාටද භවහ නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙමනම් හැම දිනටත්, අප හැම දිනටත් එසේම මේ ධර්ම සාකච්ඡාවෙන්, ඒ වගේම අපේ ප්‍රතිපත්ති මාර්ගයන්ගෙන් ලැබෙන අනුග්‍රහය තුළින් අපිටත් ධර්ම මාර්ගයේ වහවහ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.